ධර්ම දේශනාව. මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැක ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද මෙඩිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. විකෝ විකෝ විකෝ ලෝකේ උපජ්ජන්ති උපජ්ජමානෝ බහුජන විසාය බහුජන සුඛාය ලෝකානුකම්ප සුඛාය අස්සාය විසාය සුඛාය දේවමනුස්සානම් කියලා කියනවා. ලෝය මහණෙනි එතන එක පුද්ගලයේ උපදිනවා බොහෝ ජනයාට හිතසුව පිළිත දෙවියන් විසින් තහතින් සහා ලෝකයාට අනුකම්පාව. කතනේ එක පුද්ගලව කවුද එම පුද්ගලයා? තථාගත වූ සම්මා සම්බුද්ධයා. ඒ කියන්නේ එහෙම කිව්වොත් ඒක තේරෙන්නේ නැහැ. අපිට ඉස්සරහට ගන්න බුදුරජාණන් වහන්සේ මේ බොහෝ ජනයාට හේතුක වෙන්නේ කොහොමද කියන එක. අපි මෙහෙම ගන්න. ඔබට යමක් තියෙනවා. ඒ තේන්නේ ඔබේ ඇසට මෙලොවක්. තොරතුරක් කළොත්, පංචාවක් කළොත්, මිනි නිර්මාණ කළොත්, ඒක වැරදි කරුයි සර්වාමිනී සිද්ධ වෙනවා. ප්‍රවිතියන්තරෝ යම් දෙයක් කරලා අහුවුණා ඒකට අවශ්‍ය ගෙනින් කරන්න හැට වංච අවශ්‍ය දෙයක් තමයි. එහෙම නැත්නම් මත්ත. පදේසේදී ප්‍රසාද වීම නැති. තාපන් දේවල් කළාම ප්‍රසාද වීම. වරදක් කළාම බන්වා දෙනා නේද? ඔව්. එතකොට ඔබ දෙයක් කියනවා. මෙලොවටින් බරදක් කළොත් දඬුවමට පාත්‍ර වෙන්න සිද්ධ වෙනවා. යහපත් දෙයක් කළොත් උපත් දෙකක් හෝ වෙනස් ප්‍රසාද වීමක් සම්බ වෙනවා. මේ අර කරපු ක්‍රියාවන්ට විපාකනේ. නමුත් අපිට මේක තේින්නේ මෙලොවටින් තමයි. ඉතිහාසය අපගමක් කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාළා මේ කර්ම විපාක යන මේ මෙබඳු දේවල් වලම මේ හේහාදී පරලෝක වශයෙන් පවා විපාක දෙන්නා වූ දිග්වා කියන එකයි. කර්ම විපාක වල අපිට කියන්නේ මෙලොව දිග්ව සමානයි. බුදුරජාණන් වහන්සේ කියනවා පරලෝක දිග්ව. ඒක මෙහෙමයි උන්වහන්සේ දේශනා කරන්නේ. සත්‍යාවිමාන වික්ඛවේ කම්මානි මයා සයන් අභිඥාය සත්‍තිකත්වා ප්‍රවේදයන්. අනේ මම කර්ම ජාති හතර. මගේ අභිඥාවෙන් නැත්තම් සයන් අභිඥාවෙන් තමයි ගෙන්නන්නේ. සත්‍තිකත්වා සාක්ෂාත් කරගෙන අවබෝධ කරගන්න. ඒ සයන් අභිඥාය කියන දත්තම මේ අපට තියෙන එකක් නෙවෙයි. අපට දෙන්නේ ඇහැට තියෙන නෝනක් නැත්තම් මෙලොවකින් ජීවිත අවසානයේ දක්වාපම. දිවස දිවසන පරිශිෂ්ඨ විඥානයේ කුද්දේනවාසන ඥානය වනෝවිද ඥානය ආදී කොටකින් අභිඥා වලට තවයි පිටපත් තියෙනවා. ඒ අභිඥාවක තෙලෙනවා මෙලව ඉක්මවා කර්ම වශයෙන් මේ මිනිසුන් කළ දෙයට ප්‍රසාද වීමනාර්ථ දඟුවම් හම්බ වෙනවා. අභිමෙතන ප්‍රසාද වීමනාගරණේ වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ අත්‍යවික්කවේ කම්මං කන්නං කන්න විපාකං කර්ම සූත්‍ර වල සඳහන් කරනවා. අනේ කර්ම වර්ගයක් තියෙනවා ඒක අයහපත් විපාකයක් අයහපත්. අයහපත් මෙලොව වශයෙන් පමණක් නොවේ. පරලොව වශයෙන් බොහෝ දුකට පත් කරනවා. එහෙනම් වැරදි කරපු මනුස්සයා දඬුවම් දෙන්නේ ආන්දේනේ කියන හින්දා හරි එහෙම කාරණාවක් නිසා නෙවෙයි. වරද හො දුකට පත් කරනවා. ඔහු කළ වරදයි ඔහු දුකට පත් කරනවා. ඔහුට තේරෙන්නේ මෙලොව සත්‍යය විතරයි බුදුරජාණන් වහන්සේ දකිනවා පරලෝක වශයෙන් උත්තරට මේ ගැළවීමක් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්න කියන්නේ එතනයි නෝ. මේ බුදුරජාණන් වහන්සේගේ දැක්ම අපේ දැක්ම ඉක්මවාගිය මෙලොව සීමාව ඉක්මවාගිය දැක්ම. එනිසා මේකව පව කරලා මෙලොව තවරෙන්නෝ පරලෝක වශයෙන් මිනිසුන් හතෙන්නෝ සමහත අපාගතව දුක් විඳින හැටි උන්වහන්සේ නොලින් දුටුවා. බුදුන් වහන්සේ දේශනා කරවලා මිනිසා දුකටපත් වෙන්නේ සමන් කරන වැඩ නිසා නම් සත්‍ව පාපස්ස අකරණන් කියලා. කවුනම් කරන්නේ පාප. ඒකට කාටවත් පව කරන මිනිස්සුන් දෙහිසෝ පිටත නෙමෙයිද බුදුහාමුදුරුවෝ මේක දේශනා කරපති. බෞද්ධ හිතාය කියන්නේ නිවන් ලබන්න ඕන ඇටි ප්‍රොසෙන්ට් කියන එක නේද? ප්‍රථමයෙන් පව කරන්නේ. කවුනම් කරන්නේ පායි ගැළවීමක් නැහැ. එනවාකෙන් අපිට තේන්නේ අම්මරවක් කරනවා මේ කියනවා හරිය නමුත් එතනින් ඉහාට මේ දඬුවම තියෙන නිසා සංඝාසේක පැහැදිලි කළා නොකල යුතු දෙයක් තමයි. මෙන්න මේ ක්‍රියාව හමුවේදී බුදුරජාණන් වහන්සේ විශ්වාස කිරීම කියලා කියන්නේ එහෙමනම් පව් නොකිරීමයි. යමෙක් පව් කරනවා නම් මට තේරෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා. මාමී කියන්න උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්න කියලා. අපට නැති දැක්මකින් මේ දේවල් අභිඥාවෙන් සාක්ෂාත් කරගෙන දේශනා කළේ අපට නොදැනෙන නිසා. ඒසාපි අවෙන්ලක් කියන්නේ ඒ බුදුන් වහන්සේගේ ඉගැන්වීම විශ්වාස කරන එක තමයි ගැඹුරක් තේරුම් අරගෙන නේ. දැන් මම ඒක කාර්යයෙන් නැවත තේරුම් ගත්තත් බලන්න. වරදක් කළ සමාජයෙන් හෝ නීතියෙන් දඬුවම් හම්බ වෙනවා. ඒක නෙවෙයි වාසේ නොබල දෙන්නේ extra. ඒක කර්ම විපාක තමයි. අපිට කර්ම විපාක නොකියවට ඒකත් කියන කර්මයක විපාක. බුදුන් වහන්සේ ආරන්නේ කර්ම විපාක මෙලොව වාසේ සීමාවන්නේ ඒක පරවටක්වත් දිගු වෙනවා. ඒක අපිට තේරෙන්නේ. එරිට එම ලේසියෙන් ගලවෙන්නට බෑ. මේ නීති වල නම් පොඩ්ඩක් නීති හාන්‍යා කරලා නීති අස්තගෙන දින්නවලදී නැත්තම් පොරසාක්කයක් ඉදිරිපත් කරලා ගලවෙන්න. කඩුවම ලිහිල් කරගන්න පුළුවන්. එහෙනම් පෙරනවනේ ඩාට ඒකතේ. හා ධර්මිතාරය නිර්දිනේනාවල් ධර්මිතාරය අර්ධිනේනාවල් තියෙනවා. අර කර්ම නියාමයේදී සාධාරණ නීතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අසරණ බුදුරජාණන් වහන්සේ අමරජුරෝ නෙවෙයි කතරන්ද? නේ? බුදුරජාණන් වහන්සේ අසරණ නෙවෙයි. ඒක කර්ම නියාම. කර්ම නියාමයේදී අපි වඩාත් වැඩි වෙන්න ඕනේ අවකම් කරන්නද නොකරන්නද? අපතන. එන්න මේකෝත් තමයි මගේ මේ ධර්ම දේශනාව යන්නේ. මට මතක් වෙනවා දෙවෙනිසා තුන්වෙනි ධර්මදේශනාවලම සම්මාදිට්ඨි දෙකක් තියෙනවා කියලා. දසවස්තක සම්මාදිට්ඨිය ධර්මයිපාද විග්‍රහ කරන ආර්ය සම්මාදිට්ඨිය කියාගෙන ඇවිදී නැහැ වකිවේ නැහැ. ඒ ඉදිරියේ තියෙනවා බයන්නේ කොහොමද? ඒ ටික ටික තමයි ඒක දෙන්නේ. ඊළඟට පසුගිය ධර්මදේශනාවේ නතුරුපිට සූත්‍රය දේශනා කරමින් බොහෝ කිතියම් සමාජයේ තියෙනා වූ වචනයක වරදක් පිළිබඳව මම පංචසාරණස්සම්බේ රූප වලට වචනයක් කරලා රූප කියන්නේ මේවද කියන එක පිළිබඳව වචනයක් කියවා නේ. අද තව ටිකක් මොනවා හරි විස්තර ගන්න බලමු. කවුද අධිපතිය කියන්නේ? දුම්රිය ස්ථාන අධිපති. හා? විදුහල්පති. මොකක්ද කියන්නේ? ඒක මොකක්ද කියන්නේ? නායකයා කියන එක තව ටිකක් එහාට ගත්තොත් පාලකයා. ඔහුගේ නීතිය අනුව තමයි ඒක පාලනය වෙන්නේ. ඔහු තමයි ඒක දෙන්නේ ඉතලම දැනත්තා ප්‍රධානයි නේ. එහෙනම් අධිපති කියන වචනේ අර්ථය ඔබ තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දරනවා අපේ ජීවිතවලට එකතු කරගත යුතු අධිපති භාවයන් තුනක්. තයෝ මේ වික්ඛවේ ආධිපත්‍යා කියන්නේ ඒකයි. ඒ අධිපති භාවයන් මෙසේ කටලහා ගන්න. පළවෙනි එක තමයි අත්තාදිපත්‍යෝ ආත්ම අධිපත්‍යය කියලා කියන්නත් පුළුවන්. තාත්ති දෙකින් කියනවා නම් තමාව පාලනය කරගැනීම. තමාව පාලනය කරගන්න මොනවද අපිට උදව් වී කරගන්න පුළුවන්. අපිට පෙන්නන ඕනේ අපි පාලනය කරගන්නේ නැහැ. පාලසන් දරුවා. එතකොට අපි කොච්චර හොඳයි කියවත් අපිට තේන් තියා වෙලාවට පරිගන්න යුතු වෙලාවට මෙලි තින් පව මෙලව පරලව අමතක වෙලා ඔය මොඩකම කරගන්න. අපි මෙහෙම උදාහරණයක් කරමු කතා කරමු. ඔය ත්‍රිවිධකයේ තියෙන එක සූත්‍රයක් තමයි පතම ආපත්‍ති බය කියලා කියන්නේ. එන්න මේක තමයි අපට ගන්නට පුළුවන් හොඳම අවවාදය. අපි හැමෝම එක රාජකාරී සිද්ධිය උදාහරණයක්. රාජ පුරුෂයන් මරණ දඬුවම දිය හැකි වරදක් කළ පුරුෂේ අල්ලා තොරේ අල්ලා පෙරදි කරුවේ අල්ලාගෙන පරිතුමා වෙත දිනරි ඉදිරිපත් කරනවා. පරිතුමා විනිශ්චය දෙනවා නැත්නම් දඬුවම නියම කරනවා මේ නඬුව විමසා බලා ඔහු කිස්ස දසා මරා තමයි. ඉන්පසු ඔහුගේ පසු ඇඳුන ඔහුගේ ශරීරය අඳවා වඩමල් මාලයක් කරක දාලා එකපත් අසුකඳුම් අඳවලා ඒකට කියන්නේ මලදෙර මොකද මඩකදෙර වයනේ අන්ද්‍යන් සත්‍යයක් පාස පාරේ ඉස්සල යනවා මේ වඩක භූමිය දක්වා මිනිස්සුන්ට එක දකින්න අහනවා මොකද මේ මරණයට හේතුව පුරුෂින්ගේ සාධිපුරුෂින් ඔවුන් කරුණ බැහැලි කරනවා මේ වරදක දඬුවම තමයි මේ විදිහට වෙලා බුදුජානක මහන්සිය වදාරනවා මේ සිද්ධිය දකින්නා වූ හැමෝම තේරුම් ගන්නා වූ හැමෝම කල්පනා කරනවාලු මම නම් මේ වරද කවදාවත් සාය කරන්නේ ඇයි කළොත් එයාට මොකද දැන් ඔක මම ඔය දැක්ක මරණය ගැන කියන්නේ නෙවෙයි ඔබත් ඒගොල්ල සමාජයේ තින්නේ මේ සමාජයේ මොඩියෝ ඉන්නවා වැරදි කරන්නේ ඒ වගේ පාඩම් ඉගෙන ගන්න ඕනේ ඥානවන්තයෝ නැත්තම් කවුරු අරට වඩා කල්මෝද නැත්තම් රැවටන වලේ දහරු වැටෙන අය ඔබ නෙමෙයි ඔබට ඉස්සරලා මේ සමාජයේ යම් යම් අය වැරදි කරනවා ඔවුන්ට ඉගෙන දේවල් ඔබට පේනවා ඒක දැන දැන ඔබත් මේ වරද කළොත් එහෙම ඉගෙන ගන්නවා ආර පාගෙන බුදුන් වහන්සේව දාලා පත්මාපස්සේ ගාය කියන සූත්‍රයෙන් අපි උදාහරණයක් දෙකක් අරන් කතා කරමුනේ නිකන් ඔබ කීවට දෙරෙන්නේ නැහැ මේ දවස්වල සමාජගතව තියෙන උදාහරණයක් දෙකක් කියවනා ඔබ තේරුම් ගන්න පුළුවන් දැන් අර ගුරුතුමිය සහ දරුවන් දෙදෙනා කාමරයට තමා ගිනිතබා විනාශ කළ ස්වාමි පුරුෂයා ආකිරියෙන් ඉස්සලා ප්‍රවෘත්තිකම මං කව ඔබ නම් නිමිත් සබා ගැනීමක් නෙමෙයි ඔබ විඳින අරමුණක්. එහෙම වෙන්න බෑනේ කාමරයට කරගන්න දන්නේ කොහොමද? මෙත් වෙන කරක් දෙන්නේ දන්නේ. ආහ් ඒක නෙමෙයි කතාව. ඔහුට ඔහුගේ කල්පනේ උපකල්පනේ උනේ මේ දිනද මතවාදයක් මේ දරුව තමයි මගේ අනාගත ප්‍රසාරය තමයි ඉන්න තියෙන කරදරේ. ඔවුන් විනාශ කළොත් මට ඒ සමග පිටවට අමත සරලවකටක් ඉන්න පුළුවන්. ඔන්න ඔහුගේ දැන්. ඒකම දැන් ඉඳලා තියෙන්නේ එනක් කෙනෙක් ඉඳලා අපේ සුත් කරා දැන් ඔකට පිළිම හිමි වුණාද නාව දෙන්න දැන් ඔකත් ඔතන හිමිනේ දඬුවම ඒක සාක්ෂි ඔප්පුයි හමාරයි නේ දැන් සමන්ගේ ලැබින් උපන් තරුදෙනා ඝාතනය කිරීම සහ වරදක් නැති පිළිම ඝාතනය කිරීම සඳහා හෝ පැසක විඳින්නේ තවකාලයක් වරක් තරණමෝට ආතරෝ මං හානේ කෙරදමෝට ආතරෝ අනේ මම කරගත්ත ගොංකමත් කියලා කොච්චර දුක් වෙනවද මේක දකින්න තවත් මොඩියේ මේ වැඩේ කළොත් මොකක්ද කියන්න තියන්නේ අපිට මොඩියේ මේ ගොංගහක් කියන්න තියෙන්නේ අන්න ඒකයි විතර පාඩම එක පාඩමක් මාතේ මේ වැරදි වැඩේ නීතියට ගැලවිලා කරන්න පුළුවන් කියලා හිතලා මේ කරලා මොකද වුනේ ජීවිතේම ඉවරයි ආත්ම ගෞරවය සියල්ල ඉවරයි හොඳයි තවත් කවුරු හරි මේක තමයි සෞගන්න මොකක්ද කියලා සෞගන්න උපදින්න ඒකයි අපි මේ වැරදි කරන මිනිස්සු අපට වෙන කාරණා කියන්නේ ඔන්නෝකයි දැන් අර වැඩි කතා කරන්න ගියොත් පැය දෙකම ඉතමාර මේකට යනවා මේ මේ අපි කතා කරන්නේ මොකද්ද ප්‍රාණ ධාතිය දැන් මෙතන තියෙන්නේ නේ මේ කරේ ප්‍රාණ ධාතියක් සතුන් මිනිස්සුගේ ජීවිතේ අපි කියනවා අර පසුගිය දවසක පරමත්තන් අල්ලන්න ගිය පොලිස් නිලධාරියෙකුට කැලණි ස්ථිතියේ ඉඳවන්න කිව්වදි සහෝදරයෝ හතරෙන් කියවලා පොල්පාරක් කියලා පරිලෝය යවුවා එතුමා. ඒ දානය දුන්නේ මම කරපලේ මටමයි සම්බන්ධ වෙන්න ලැබුණේ කැලණි පොහොරේ පොලිසියේදී. එතුමිය මෑතක කතා කරලා තුවා දැන් මෙයාම දිනාක පියාගේ ආරක්ෂාව අවශ්‍යතාවය දැන් නැහැ නේ කියලා. දැන් අර ජීවිතාන්තය දක්වන සැලුම් අතර මේ කරු සහෝදර හතර දිනාට බිරියන් නැද්ද? දරුවෝ නැද්ද? දැන් මේ නීතිය අපට ගන්න ගිහිල්ලා මත්පැන් පෙවීම වැරදි කියන ඒ පිළිගන්නේ නැතුව ඒක නිස්කාරණසුල කරගන්න ගිහිල්ලා ඒ විරුද්ධ ආමතුල ඔහුගේ සාමරික නීතියකවත් කැලේ නීතිය පාවිච්චි කරලා පොලිස් නිලධාරියා ඝාතනය කළා. දැන් කොළඹ ගහේ නේද හතර දෙනා. එහෙනම් මේ නීත්‍යානුකූල නොවන දේවල් කරන්න ගිහිල්ලා වැරදුනහම යන්න ඕන තැන පේනවද? ඔබත් මොකද කියන්නේ මේකම කරන්න. දැන් මේ අත්හාදි පස්සේ ඔකේ කියන්නේ ඒක කරන්න කියන එක නෙමෙයි. මම නම් මගේ තන කියලා තාත්තා මේ මොඩකම කරන්නේ නැහැ කියලා පාඩමක් කියන්නේ. අපි යන හොරගමට. සාමාන්‍ය හොරගම කියන එක සාමාන්‍ය ෆස්ට් එකක් ගන්න එක කියලා තමයි කපාගෙන ඉන්නවා කියන්නේ අපි හිතන්නේ නේ. මම වෙන්නම් නම් ඔයගොල්ලන්ට අපි බෞද්ධය විසින් කරලා තියෙන මා විශ්වාස කරනානේ හොරගම. එතන ඊටරේ තමයි දකින්නවා මේවා දන්සන උදාහරණයක්. නුවර ප්‍රදේශයේ ඉස්තාවරිතමා වෙන්නේ නැති විශේෂ අන්තරයක් කරගෙන ඇවිත් අපේ ගමේ ගමනාගම යට තියන ලබ කොන්ක්‍රීට් පාරවල් කපලා හාරනවා. ආරල බලන්නේ මිස්ත්‍රමය හොදට අඟල් 6ක් දාලා තියෙනවා. පාරවල් කීයක් ඉතුරු වෙයිද? අඟල් 6ක් දාපු ප්‍රමිතිය හරියනවා. ඒ මනහකට මම දැක්කා මාරේ අඟල් 4යි තමයි 4ම මාරයි. ඈ? තරයක දිනවල වැඩි වැඩි ඉන්නේ. දැන් මේක හොරකම කියන්නේ නැහැ කවුරුත් මේ නේද? හොරකම නෙවෙයි ඒක. පොරොය කියලා ගන්න බනාන ඔය මහලුක දන් දෙන බෞද්ධයෝ තමයි කොන්ත්‍රාත් වරගෙන ඔය කතා කියන්න කරන්නේ. දැන් හොඳ හොඳ අහුවෙන්නේ කියන්නේ. මට හිතන්නේ එක පාරක්වත් තියෙද කියලා අඟල් 6ම ගාවුම් කියන උත්තර. මොකද මේ රත්ව දෙනකොට කොන්ත්‍රාත් කියන්නේ තේම් ලාභයක් ඇතුලේ ඇත්තෙන් හදන්නේ. ආ අපේ ආයෙත් දෙගුණ ප්‍රගන්න මොකද කරන්නේ? මිත්‍රනේ බාල කරනවා නැත්නම් අල්වෙන්දා. අරුගේ වැස්සට වෙච්ච පාලමාවගේ පෙන්වාවය. මොකද ඉතරල කවුද මේවා කරන්නේ? අබෞද්ධයද? මුස්ලිම් අය හරි ක්‍රිස්තියානි අයද? ඔය අයදින්ම වහතරම ඇති. ඒ වුණාට ඇරුවොත් අදින්නාදාන වේරමගේ සිතාපදන් සමානිය. දැන් ධන්නේ ආනම් වෙන්නේ නැහැ. මොකද අර කවුද කියන්නේ? විපාක නැද්ද නේද? අන්න බුදුරජාණන් වහන්සේ ඉස්සර කරනවා කියන්නේ මේක. නෝ කරන්නේ නැපයි කියන්නේ නිරෝවාසයෙන් යක් හදාගන්න පුළුවන් වෙන්න පුළුවන් තමයි. නමුත් කරන්න තවක පව් වීර්ය නීතේ විදින පළක දුක් දැඩිනේ නීතේ ඉලව මයිස්නාම් දෝ පිටකේ සියෝලයි ඔපොස්ම කියලා. එතකොට මම දෙවැනි දවසේ කරපු ධර්ම දේශනාවේ ඔබට තියෙනවා දැහැන්ව සකස් කරගත්තා වූ ධනයක් නැත්තම් මේක සොරුන්ගෙන් විින්නෙන් හතුරන්ගෙන් සහ රාජසල්පක වෙයිද වෙන්නේ නැහැ විනාශ වෙන්නේ නැහැ. එහෙම විනාශ වෙනවා නම් ඒකට හේතුව දැහැන්ලට නොකළ ගන්නවලට තමයි මේ මානසික සිද්ධ වෙන්නේ කියන්නේ. අපේ ධනිය අපි සුරක්ෂිත කරගන්න නම් ඒවා ලේසියෙන් කොහෙලා යන්නේ අර කියන සාධාරණ ක්‍රමයෙන් හොයා ගන්න. එතකොට දැන් අපි තවසුත්තර මේක තේරුම් ගන්නවා. මෙතන මම මේ ගත්ත ප්‍රාණඝාතී අවස්ථා ගන්න විතරයි. තවයි සාර කාමීච්ඡාචාරයේ මතවාදී සුරාපානයක් තියෙනවා. මේ සියල්ල කවුකම්. මේ සියල්ල කවුකම්. දැන් කවුකම් කළා නම් මොකද වෙන්නේ? ළඟ තේනකොට ලේසියෙන් තල්ලු කරන්න පුළුවන්. ළඟ තේන්නේ නැතුවම ඒ දෙන්නේ මත්යන් පෙරල විකුණන කෙනා අනිත් පැයට ගිනි දෙන්නේ. අදවල ගිනි දෙනවා. අසාලි මරණයට පත් වෙන්න වස දෙනවා. එතකොට විපාක නැද්ද? විජහත ඉක්මනට ගයක් කරක් හදා ගන්න පුළුවන් මුදල් අතර නිසා විපාක දෙන්නේ. පොරොත්තු කියන්නේ ලා සිසල් නැවි හදා ගන්න. නමුත් ඒ අර තියෙන්නේ විනියටකට නෙවෙයිද? මෙන්න මේකයි බුදුන් වහන්සේ කියන්නේ. ප්‍රමාත්මය මතක් කළා පොතක තන විජහතන පිට. මම මතක් කරනවා අර වගේ මායික සම්බන්ධයක් ඇති අමුදානිල හරියට සිස්ටයට Facebook කරහදරේ විමෝන් නම් කරහා උදාහරක තව සුන්දර තරුණියක් ඉතිවත් කරගෙන එක විවාහයක් පිළියෙදී තවත් විවාහයක් කරගන්න ඇස්තියි. කියලා දැනගත්ත නිසා කාන්තාවේ වැඩ කරන නිසා විවාහයම කියලා කිව්වා. නමුත් ඔහුට ඒ වෙනස පාලනය කරගන්න බැරි වුණා. ඔහුට ඔහු සුන්දර ලෝකයක් මොකක්ද? දිනක දරුවක් වෙනාගෙන ඇස්ති තවත් ලෝකයක් ඉදාම්තුනේ නෑ. මොකද උනේ? තමන්න තමන්ගේ කපුව දෙලි සබාන මිදියා. මෙතන වස්තන කතාවක් තියෙනවා මට කියන්න අතුරු කතාවක්. හරි වරද්දා ගන්න එපා තේරුම් ගන්න. නෝකිය ඇත්තට පහේ යල්පත් තුනක් පා සාතලින් පසු මේ රටේ ඇති වුණා වූ උතුරේ තියෙන ප්‍රස්තවාමය අපට කරදරයක්. ඒකත් අපි ඇත්තම කරන්න ගියේ හෝ මරණක් වන්ද කල්පනා කළේ නැහැ. අනතුරු අපට බොහොම පස් වෙනකොට අපේ දරුවන් කියනකොට අපේ බස් විනාශ වෙනකොට ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න සිදු වුණා. අද මේ ක්‍රියාත්මක කළේ ඔබේ සහෝදර සහෝදරයන් තුඩවන්න. ඔවුන්ට මේ ඉදිරියට වෙලා රස්සාවක් කරමින් තියෙන නැතුව කියන කක්ින්නද කැලෑවරමින් මන්දුරු තලන්නසා වැඩකින් ඉන්න නැත්නම් මේ ඔවුන්ගේ මේ ඉරිහැරේ නිසා. මේ නිසා මේ ප්‍රස්තවාදීන් කෙරෙහි රජයේ මෙීමේ මුණක් ඔවුන්ගේ ඉතේ අටගත්තා වෛරයක්. නෑ කියනවාද? දැන් වෛරයේ ගිහිල්ලා කොහොම හරි ඉවර වුණා. ඒ සතම ඉවරයි. දැන් ඔවුන් අපි විසහත් කරගත්තා අපි ආවට වාහනවල යනවා බලන් ඉන්නවා කරන්නේ. රාජපක්ෂික බාහිර කළමේ ශ්‍රේෂ්ඨතාවයක් තමයි කරන්නේ උපහාරයක් දෙනවා. මොකද කියනවා අපේ සිංහල ජාතියට ඔවුන් ඝාතනය කරන්න කිසිම අවස්ථාවක් තිබුණේ නැහැ. ඔවුන් අපට ඇරෙහි නෝනාන හරියාව දරයි. දැන් ඔබගේ දරුවන් කළේ රාජකාරියක්. අපි රාජකාරියක් කළා වුණත් අර වැඩුණා වූ වෛරය එතනක් තියෙනවා. දැන් මේ වෛරය සාගර ඉදින් යන මෙරෙහියෙන්. එතකොට දැන් එරෙහියෙන් හතරන්නේ නැහැ. දැන් මේ වෛරය ආපහු තමන්ගේ ජීවිතවලින් තමන්ගේ සහෝදරයාවලින් දැරිතන තමන් මුලින් යන්න ඉඩ තියෙනවා. ඒක තමයි අර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තමන් වෙඩි තබා ගැනීම මේ හම්දානල් හරියට තමාට වෙඩි තබා ගැනීම සංකේතයක්. මේ පස්චාත් යුද සමයේ තියෙන කේදවරක්. එන්න මේ වගේ හැටයි කියලා දෙන්න තියෙන මේ වෛරය තියෙනවා. ඒක තමන් වෙඩි ගියත් විනාශය, අන් අය වෙඩි ගියත් විනාශය වෙනක පාලනය කරගන්න වෙන්න වෙනවා නැත්නම් ඒ වගේ දේවල් නවත්තන්න බැහැ. රාජකාරියක් කරලා ඉතරතාව මොකක් හරි ප්‍රමාදයක් නිසා දිනමනවාද ආරාපාලියක් කියනවා. පාරමිතර ගන්න අවශ්‍යයෙන් තියෙන ප්‍රතිකාරය වෙන්න කතාවගෙන මෙහෙතියක්. ප්‍රතිකාරයෙන් දෙදෙනෙක් මොකද කාරණයක් සම්බන්ධයෙන් ගත්තල උනෝ කතා බහ කරන විදිහට කරගෙන. දැන් අර යන්නේ මොකද්ද? අර වැරුණා වූ වෛරය සමන් කෙරෙහි වයාම. එතකොට වෛරය සමන් කෙරෙහි වයාම හානියක්ද නිසා මේ යහපතක් සිදුවෙන්නේ? නිසා මේකත් මේ සමාජයේ පවතිනවා. ඔබත් ඔබේ ඥාතීන් දරුවන් ඉන්නවා නම් මේ ගැන පැහැදිලිමත් වෙන්න ඔවුන්ගේ මේ සැඟවුණු වෛරය එළියට එන්න පුතුරා යන්නට ක්‍රියාත්මක වෙන්න විදිහට වැඩ කටයුතු නොකරන්න මත් කියලා ගන්න ඕන ටිකක් පරීක්ෂා කරගන්න ඕන කාලයක්. දැන්නකොට පළවෙනික බුදුරජාණන් වහන්සේ අදාළ ගැඹුරු ධර්මයක් දැනගන්න ඕනේ නැහැ. අවශ්‍ය බුදුරජාණන් වහන්සේගේ පරලෝක ජීවිතය පිළිබඳව ධර්ම ඉගැන්වීම පිළිබඳව බුදුන් වහන්සේගේ සබ්බපාපස්සා කරණන් කියන ඉගැන්වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේම පදමාපස්සභාවය සූත්‍රයෙන් දෙන්නන ඔබට මේ ධර්මෝමහි නිවුණා නම් මේ වරදකම මට මේ ධර්මෝමහි වෙනවා කියන මේ දැකීම තියෙනවා නම් අපි අපිව පාලනය කරගන්නවා. එනම් සතුන් මරන් ප්‍රාණඝාතයට යන්නේ නැහැ, අගත්තාන් යන්නේ නැහැ, සාමිච්ඡාචාරයට යන්නේ නැහැ, මුත්තාවට යන්නේ නැහැ, රාපාණයට යන්නේ නැහැ. තවත් කාරණා ගත්තොත් අවමැරීම, පියාමැරීම, හතුන් මැරීම, බුදුන් වහන්සේ කියන සංකේතය මේවා යන්නේක තමයි මේ කෞසම් කියන්නේ. තමා මෙන්න මේ තරල වශයෙන් මෙලෝ වශයෙන් තමන්ට දුක් කිවි වෙන්නේ ලෝක විකානෝ තමන් කරන වැරදි විකයි. තමන්ට මේ දුක් කිවි වෙන්නේ තමන් කරන වැරදි විකයි බව තේරුම් අරගෙන යමෙක් මේ වැරදි වලට නොයා තමන්ගේ සිත කය වචන පාලනය කර ගන්නවා නම් අපි ඒක කියනවා ආත්මාධිපත්‍යය කියලා. අත්ථාධිපත්‍යය කියන්නේ ඒකයි. එතකොට ගැඹුරු කරණා දේශනා කළා ගමන් පුද්ගලයක් වශයෙන් මේ කතා කරන සාධකය. ඉතින් ඒක තමන්ගේ හදවතට එකඟව. අවන්තෝගේ කටයුතු කරන වැරුණාම තමන් විහත දෙක නොවි අවංක නොවි කටයුතු කරන්න ගියාම අර ඒගොල්ලෝ තමන් ගත දෙකුරින් නැරනේ ඒගොල්ලෝ මේ ඔතන තව ඉහාට තියෙනවා තව කාරණයක් ඊළඟවත් අපි යටද නිසා තව ටිකක් ගන්න පුළුවන් මට ඒ කාරණේට අපි තේරුම් ගන්න. එතකොට මේක දෙන්නන්නේ කර්මඵල විපාක විශ්වාස කරන කර්ම නියාමයේ යටතේ අපි අපර දුක් වෙන දරවින් මෙලෝසා පරලෝ වශයෙන් දුක් විපාක විමස් නැති බැවින් ඒවයි වලකින්න ඕන. ඒක ආත්මාධිපත්‍යයි. දෙවෙනි කාරණය ලෝකාධිපත්‍ය. ලෝකේ පරිවර්තන. ලෝකේ තියෙනවා සම්මුතිය. ගමකට, පවුලකට, පොලිසියකට, රජයකට, රටකට, මහා මාර්ගයකට, විවාහයකට හැම දෙයකම තියෙනවා සම්මුතිය. බුදුරජාණන් වහන්සේ කාලේ නම් තිබි සම්මුතියක් තමයි ඉර කඩම් පිට යනකොට සහෝදර සහෝදරියම විවාහ වුණාට තමයි. නන්ද කුමාරයා සත්‍යනත කල්යාණී විවාහයම කියන්නේ. අද අපේ ලෝකයේ සම්මුතිය පිළිගන්නවද? ඒක අද ව්‍යාවිස්තරය මොකක්ද කියලා පැහැදිලි. වැරදි අභිස්තර විදියක්. අද හැමෝනේ ඒක ඇත්තමයකම පවා වෛද්‍ය විද්‍යාවේ ප්‍රතික්ෂේප කරනවා විවාහයේ සුසුමත් විදියට අන්වරිකල මන්ද බුද්ධික දරුවන් ලැබිය හැකියි. තීරසියක් නෙමෙයි ඉඳින්ද. ඒ නිසා විවාහයේදී එකතු වෙන්න ඕනේ නේද වෙනත් පරම්පරා වෙනස් දෙක කායිති අපේ. අපර වෙනස් තැනකට ගියත් තියෙන කාර්යයන් සිද්ධ වෙන සමහර විට අපි යන පැත්ත නෙවෙයි අනිත් පැත්ත. ඒ රටේදී ඔක අපේ රටේ නීතියට පිටින්නද කිස්සයන් එනවා මේ හැප්පෙනවා. ඒ නිසා මහමද විකට වෙලා යායිත් පැත්ත වම් පැත්ත කියලා පෙන්වලා තියෙනවා. නේද? එතකොට විවාහයේදී සහෝදර සහෝදරයන් අතර විවාහ දුන වියසෙයි විවාහයක් බොහෝ විට යමක් තමක් තේරෙනවා ඒ සිදු වේතුයි මෙලරියන් පහළ නොවන ඔබ විවාහයක් මේ අවසානයේ දක්වා පිළිහා පැන්සේ ඉන්නට දුරුවන් විහාරයේ සලකන්නට පුළුවන් විදිහේ තෝරා වේදාගෙන සිදු වේතුයි මුස්ලිම් ධර්මයේ විවාහ සනාතරක් අනුමත කරලා තිබුණාට අපේ නීතිවල එකකට වඩා අනුමත කරන්නේ නැහැ. අවදිනක් වැවරවුනේ සම්පූර්ණ දැන කරන්නේ සිටිනවා 2010 වසරේ අට හම්බ වෙනවා මුස්ලිම් මාගමේ ওই නළු නිශ්චය කරන නිශ්චකාරවරේ මම ഇതുවන්නේ අහනවා ඉන්න ගමන් ඔය ඇත්තද විවාහයක් කරන්න දෙහායි කියලා කියන්නේ නැහැ කිව්වා. පුළුවන් තරම් එකට පාලනය කරන්න බලන්න කිව්වා. එහෙම සිද්ධ වුණාට ඒ පොත නෙමෙයි නිරුලි කරන්න හදන්නේ ඒක පිළිගන්නේ නැහැ කියලා. අපි පිළිගන්නේ නැහැ නේ. සාමාන්‍ය පරිණාමයේදී අමලතාවසල රොකදින්නේ 50ක් පිළිවි 50ක් ගැහෙන. එහෙම නෙමෙයි දාසන්න වාතේ. ඔව් හදිලායි ලිපියාගෙනයි තවන වහින්න පිළිවි ටිකක් අඩු වුණාට සමෝස්යෙන් ගත්තා මේ දෙගොල්ල 50ට 50ක් තමයි. ඇයි ලෝකේ දැක්කත් තමයි තමයි අවශ්‍ය දිටා. අපි පුදුහම එක පිළිගන්නවා. අපි බෞද්ධයෝ එක පිළිගන්නවා. ඒ නිසා අපි පුදුහම දරුවේ කෙල්ල එපා කොල්ලවදා කියලා කියන්නේ නැහැ කවුරු. ඒ වුණාට ඉස්ලාම් රටවල නැත්තම් මම කිව්වලා තියෙනවා ගිනි දියණිය. මම කිව්වලා තියෙනවා සාන්තාරී ප්‍රතුම. ඈ කියන පොත්පත් මේ නෑ දෙන්නනවා. ගැහෙන දරුවන් පුදුහම වෙන රීති මොකක්වත් නැහැ. දෙයින්නම් මරලා දානවා. ප්‍රතික්ෂේප කරනවා ගැහෙන පිළිමිතරයි. එතකොට එතන පුරුෂාධිපත්‍යයක් නෙවෙයිද? අපි ඊට වඩා වාසනාවන්තයි. දැන් මේ විදිහට මම මේ කියාරින කාරණේ තමයි අර පෞකින් විපාක විස්පාපයේ ඉස්මා විහාරයට ගන්නවා පෞකින් නොවන පුළුවන් සමහර පෞකින් නැන්නත් පුළුවන්. මේ ලෝකෙ තියෙන අපේට තවරන ආධිපත්‍යය. ලෝකාධිපත්‍යය. අපි පිළිගන්නවා. ඒ පිළිගැනීමේදී තමයි මම පෙන්නේ මහානග පමින් යන්නේ කලිසක් දකුණින් යන්නේ වැරදි. විහාම තමයි ඔය මේක අවස්ථා කියලා බෙරියක් ගියා වුණා ඇත්තටම තියෙන්නේ. හත්තෑ සාමයකට වාහනයක් කියලා වෙන එක වැරදි. මොකද සීකල්පනා දුර්වල වෙනවා හැප්පෙන්නේ නැතිව. පිළිගන්නවද? පිටසියා. අපි පිළිගන්නවා ඒ කරන අය පිළිගන්නවද කියලා මම අහන්නේ. කරන අය පිළිගන්න නම් මේ දවස්වල මේ තරම් වාහන අතුරු වැඩි නෑ නේ. එතකොට එහෙමනම් අපට යහපතට තමයි මේ බුදුරජාණන් වහන්සේගේ නීති වගේම රටක මේ පනවන නීති තියෙන්නේ. මම ඔකට හිත උදාහරණයක් කිව්වා මටත් මයිගොල්ලන්ට කියවල දන්නේ නැහැ නැත්තම් මට අහන්න බලන්න. ගරයා සහ ගොඩියාගේ උදාහරණේ මම කියලා තියෙනවද? මතක නැහැ ඉන්න අපහු අහන්න ඕන කියලා නැත්තම් ඔක්කොම අහන්නවා කියලාත් මතක නැහැ. ගරයා සහ ගොඩියා. අගොරේලස නෙමෙයි දෙන්නන්න අහන්න හරිද? ගෞරියා කල්පනා කරන හැටි ගෞරියා කල්පනා කරන්නේ. ගෞරියා කවයක් දාලා ගෞරියා ගතක බදිනවා. ඒ සීමාව කෑවම ඇති. ඒකෙන් දැක්කම අනිද්දාන් එපා. ඒ දැක්කම කන්‍යන්න එපා. නාවලා මදිනම් තනකල කිව්වා කක්කට කුලේ කපලා ගිරස්සා. එතකොට උගේ අයහපතට මේ අපතට. ගෞරියා කල්පනා කරනවා මූ ප්‍රේතම් වෙන්නේ මේ ගානට කන්න. ගෞරියා කරකරන ඕනක් නෑනේ. කරය කල්පනා කරනවා අන්න කෙලොස් දහස් හතරක් තිබෙන මහ කරදරයක් තමයි. දැන්වත් අර කුඹරට සංගේ කඩාගෙන කෑවේ හැටි හොඳ කිරිවල දින කුයි ටිකක් හොයන් ඉන්නවා. කුයි තන්නේ නෙවෙයි. ඌට අර නීතිය ගවය පනවල කියන ගොඩියා. ගියාටද? ඌට ඒක තේරෙන්නේ නැහැ. ඔහට කන්න ඇත්තන් කියලා මොකද කරන්නේ නීතිය කඩාන ගිහිල්ලා. පරිදි නැතුව කරේ නෝ අයකෝ බෙල්ල කපා ගන්නවා. මොකද? අනුන්ගේ රටව කඩන්න ගිහිල්ලා තේල් ගාලා ගන්න නැත්තම් කුඹර පාළු කරනවා. දැන් ගවයාගේ දැක්මද හරි ගොවියාගේ දැක්මද හරි අත්පාදිපත් පිළිගන්න කෙනා ගොවියාගේ දැක්ම ඒක පිළිගන්නේ නැත්නම් ගවයා තමයි කියන්නේ. ඒ ගවයාගේ දැක්ම. මේක කතාවෙන් ගිහිල්ලා පෙරදි කරලා තමම ඉඳලා. ඒකයි මේ සමාජයේ නීති ධර්ම පුරවැසි භාවයේ තියෙන අවස්ථාව කියන්නේ. ඒක පවුන වෙන්න පුළුවන්. නමුත් නීති කියලා කියන්නේ අපේ යහපතටම පනවපු දේවල්. තේරුම් ගන්න පුළුවන්ද? එහෙනම් අපිට ගැඹුරු ධර්මයක් නැති වුණාට මේ සමාජයේ හැමදෙනා තුළම සිදුවිය යුතු අධිපති භාවයන් දෙකක් තියෙනවා. මොනවද ඒ? අත්තාධිපත්‍ය සහ ලෝකාධිපත්‍ය. පිළිගන්නවද තියෙනවද කියලා? ඒකෙන් අයහපතක් වෙයි කියලා හිතනවද? මෙලොව වශයෙන් යහපත, පරලොව වශයෙන් යහපත, සමාජයෙන් සිදුවෙන තියෙන අපහසු පහත අපහාද වලින් ගැලවෙන්නට හොඳට ඉඩකඩ හම්බ වෙනවා. මේ දෙකේම ඉක්මන්නේ පුද්ගලයන් වශයෙන්. අපි හැමෝම පුද්ගලව නේද? අපි හැමෝටම අනන්‍යතාවයක් තියෙනව නේද? ඒ අනන්‍යතාවය තුළ උපන්න සාධකයක් නම උපන්දිනයක් ඒ උපන්න සාධකයේ ඉදිරිපත්කොට විවාහ සමත්වීමක් පීත්‍රුත්වයට මාතෘත්වයට උපන්න වීමක් මරණය ලබා සාධකයක් ලබා ගැනීමක් ආදී මේක එකට බැඳී පවතිනා වූ පුද්ගල අනන්‍යතාවයක්. එහෙම කෙනෙක් නැත්ද? මොකද කියන්නේ නැත්ද ඉන්නවද? ඉන්නවනේ. නෑ සමහර අය කියනවා මම කියලා කියන්නේ නැහැ කියලා ඒක නෑ. සමහර අය ඔක වර්ගීකරණය මම කියලා කෙනෙක් නැහැ කියලා මට අනන්ත කියනවා කියලා තියෙනවා. ඒක මම නෑරුවේ. අපි යන්නේ මේ ශේත්‍රයට තමයි නේ. මතක තියාගන්න ඒ වගේ ඉන්නවා. බුදුහාමුදුරුවෝ නෑ කියලා දේශනා කළේ නෑ. නැත්නම් කවුරු කියලා මම පෙන්නන්නම්. නැත්නම් ඉතරාද. ඒ නිසා මේව පුද්ගල අනන්‍යතාවයක් අපට තියෙනවා. මේ පුද්ගල අනන්‍යතාවය තුළ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තමයි තමන්ගේ සැප කැමති නම් තමන් දුකටපත් වෙන එක මෙලොව සහ පරලොව වශයෙන් වළක්වා ගන්න කැමති නම් අර උදාහරණ ඉදිරිපතාරල මේ විදිහට මෙන්න මෙයා බෙල්ල රසා ගන්න සිද්ධුන්නේ මේ වරද කරලා මං කළත් ඕක තමයි. මිනිස්සු මේ දුක් විඳින්නේ මොඩකමට වැරදි කරලා අපි කළත් ඕක තමයි කියලා තේරුම් අරගෙන අයින් වලකින එක සහ ලෝකයේ සම්මත නීතියින් අනුව විවාහ ආකාරයකට යන්න දෙපක් කරගන්නේ. ඊට පස්සේ ඒක පිළියෙදි අර අරගල් වගේ අර දෙන්න දැන් ඒ දෙන්නේ විවාහ පිළියෙදිනේ තවත් ලෝකයට යන්න හැදුවේනේ. පාලනයක් නැතුව. ඒගොල්ලෝ මෙරිගුවක් පස්සට නොයෙදෙන්නේ. ඒගොල්ලෝ සැපතක් වශයෙන් නමුත් සම්බවුනේ දුක. ගවයා නෙවෙයිද? ගවයාට තේන තේනින් දෙනුන්නේ නැහැ. ගවයාට අතරම් බුගියට තේන තරම් දෙනුන්නේ නැහැ. ගවයා ඉතේ තම තමයි. ඇරෑටි මට කඩේ කඩා ගත්තා නම් හොඳට කියලා. ඒකයි පොළු පාර කාලන අං කඩාගෙන පොන්න කඩාගෙන වරිගේ නැතුව තමයි එන්නේ. මොකද ඒක ලෝකෙ පිළිගන්නේ නැහැ. අපිත් ඒ වගේ මේ නීති විවාහයේ නීති හරි මහා මාර්ග නීති හරි තවත් සම්මත නීති පිළිගන්නේ නැතුව කඩන්න ගියොත් මට කියන්න තියෙන්නේ ගවයාගේ සංස්කාරයට අයිතියි කියලා. නිසා ගවයා වෙන්නේ කවුද? ගොවියාගේ උදාහරණය පිළිගන්න. ගොවියා නීතිය දාන්නේ සුරක්ෂිත බවට හානියකට නෙවෙයි. ඒ කියන්නේ අපට අපේ ඉතිං සියල්ල සමන් කැවති පරිදි ඒක ඉටු කර ගන්නට මේ ලෝකෙ ඉඳ නැහැ අපට යම් කිසි පාලනයක් තියෙනවා. ඒත් ඔය බණ ටික නම් මහ ලොකු බණ ටිකක් නැහැ අපිට තේරෙනවා කියලා කියයිනේ. හරි. දැන් ඊළඟ එකට යනවා. මේ ඉතුරු ටික කතා කරන්න තියෙන එකනේ නේ. ධම්මාදිපච්චය. සංවේදී අධිපති භාවයක් තියෙනවා. ධර්මයේ අධිපති භාවයක යටත් වීම. අර දෙකේම ධර්මාධිපත්‍යක් නෑ අත්ආධිපත්‍ය ලෝකස්ස. දැන් මම සමීක්ෂණයක් කරලා තියෙනවා. මේ සමීක්ෂණය මට හම්බෙලා තියෙනවා විවිධ තරාතිරම් වලයි. ස්ත්‍රී පුරුෂ විහි පැවිදි හොඳ නරක හරි වැරදි තරමයි. ඔවුන්ගෙන් මා ගත්ත එක දෙයක් තමයි ඔවුන් කිසිවක් කල්පනා කරන්නේ තමන් වැරදි කියලා. තමන් හැමෝම හරි හොඳයි. ඇත්තද මං කියන්නේ? පත්තෙන් සාමය කරලා වෙලේ පාරේ වැඩිලා ඉන්න හැත්තෙන් කිසිම මං ගෙදර ගිහින් ගෑනි ගන්න නැහැ. හොඳයි. විශ්ව සෞඛ්‍යය. වරදක් නැහැ අපිට අනිත් පැත්තේ. එහමයි කියන්නේ. තමයි වැඩිලා ඉන්නේ. අපිට අනිත් පැත්තේ තරදරයක් නැහැ කියලා තමන් හොඳ වෙන්න හදනවා. අර කොන මං කියන්නේ ඇත්තට ආර සතිසු බොන්නේ නැහැ ජලාව. ඔන්නේ හොඳ තිල්තිය. තාම එහෙමයි මේ හොඳ වෙන්නේ හැටි මං පෙන්නන උදාහරණ. හැමෝම තමන් අර කරන දේ වැරදි කියලා කියන්නේ නොකරනකොට පස් වෙනවද ලහස් වෙනවද නමුත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් අපට පෙන්වලා තියෙනවා අරට වඩා යහපත් අධිපති භාවයක්. අපි මේක කතා කරන්න ඕන ටිකක් දුර දිග අරගෙන විස්තර සහිතව. ඒක තමයි මේක කතාවක් ඔබට ගන්න. බුදුන් වහන්සේ පැහැදිලි කරලා දානවා මෙන්න මෙහෙම වැදගත් කතාවක්. මොකද යම් කතාව සුඛං ලෝකේ යම් සිදං දිව්‍යං සුඛං සංහක්ඛේ සුඛස්සේතේ කලන්නා දන්තිතෝල. අපි මේක ලියා ගන්න. මේ ලියා ගත්තාම ඔබට හොඳ හැක් කැදෙනවා. ඒක හදන්නේ මේ නිසා. අපිට අපි සැප හොයන අය. නැති කස්ස යටෝ ගන්න බලන්න සැප හොයන්නේ කැක්කේ. ඔක්කොම සැප හොයන අය. ඥානවන්න බවෝග සම්පත් ආස්තේ. අපිට මේ සැපට අපි ධර්මයේ කියන්නේ ඉන්ද්‍රිය ගෝචර සැප කියලා. එකතන නාමයේ දියතයි තියෙන පහ පිනවනේ ලබන්නා වූ සුඛේ කාමකේ කියලා කියනවා. අර අත්‍යාධිපත්‍යයට ඒකට ඒකට පොත්ජලයේ සීමාන්ත වෙන කියන නිසා පරලෝකෙින්ද උපදින්න පුළුවෙන්නේ සබිදලෝ කොයින් එකක. එතකොට මේ විරායාමක් නැහැ, මේ පිස්සුදුවීමක් නැහැ, මේ දත්තරීමක් නැහැ, මේ වර්ධනක් නැහැ, මේ සුනාමිත් නැහැ. ඒ ලෝකේ. එතකොට එනවා මේක වඩා සුවදායකයි නේ. ඒක අපි හිතට කියනවා යංකිතන් දිවි අංශකම්. ඒක ඕපාරිලස් සංකේය. උපදිනකටම ලොකෝ ඉස්සර යන්න ඕනක් නැහැ. එන්න උඩෝල් ගහන්නෙත් නැහැ. විවාහ පාස්යෙන් අරුදු දෙයක් නැහැ. වැඩයක් වෙන්නෙත් නැහැ විවාහ. මරණාම ආදාහනය කරන්න වුණානේ කම් මේක. ඇක්ෂත වෙනවා කියන්නේ කාරියක් තිබුණ නැත්නම් තාක්ෂිතයි විවරයි. දෙවියන් පිළිබඳ තේරුම් ගන්න. එතකොට මේ දෙක යන්ති කාමසිකම් ලෝකේ යන්තම් දියන්තම් තමයි අපිට තේරෙන සුර. බුදුහාමුදුරුවෝ වදාරනවා සංඝස්සේ සුක්ඛේති. තවකයක් තියෙනවා සංඝාව චේතරයෙන් ලබන්න පුළුවන් සුර. ඒ සුරය හා සංසම්බනේ කිරීමේදී මේ සුරයන් දෙකම කලංනා දන්තිතෝල ප්‍රසාරයෙන් එකක් කරන්න අත්‍යින්නේ අරකට එක්ක සම්බන්ධයි. ඒක ඕක නෙමෙයි මට ඔතන පැහැදිලි කරන්න ඕනේ. මේ රට ඔබේ මව්පියන්, ඔබේ දුරවරුන්, මේ පාලකයන් ඔවුන් සතු අය කරලා අපට පාලනය කරලා මොකද්ද හදලා දෙන්න ගන්න අපට මෙලව දියලෝකයක්. අවභාග්‍යයෙන් පිටට හදන්න කියන්නේ හැබැයි මතක තියාගන්න ඔබට හෝ මේ රටේ හිටපු ඕනෑම පාලකයෙකුට හෝ ඉදිරියට පහළ වෙන අයට ඔබට ලබා දිය හැක්කේ අර ධාතේන එක තුල සුවය පමණයි. කොතරම් ඉස්සරහට වේලාවන් කළත් කොතරම් ආමාර්ගයක් වත් මට මතකයි 1965 සිට දේශපාලන ඔබට ඊටත් එහා මතකයි ඉන්න පුළුවන් හැම රජාත්මක පස්තුනා ඥාත්‍යත්වයෙන් ජන අප්‍රියලා එළවලු ලැබුවා. ජනප්‍රිය වෙලා පත් වෙනවා, ජනප්‍රිය වෙලා එළව හැමෝම ඒතාවය මොන තරම් වැඩ කළත් සංකීර්ණ තමයි. ඒ කියන්නේ වැඩ අරගෙන පෑයීමට පත් වෙන්න බෑ. ඉස්සරහට තමයි මතක තියාගන්න. ඇයි අපිට තව ධාතේන් 15ක අත්‍යත්මක් කොටක් තියෙනවා අපිට හම්බ වෙලා. අපිට මේ ධාතේන් එකතන තමයි ඉගෙනගෙන ප්‍රස්තාවල් අරගෙන විවල්ගවල් කතාගෙන රජයේ සහයෝගය ලබාගෙන තව මොනවා හරි කරලා ලබන්න පුළුවන් ධාතේන් එක ඇතුළත සුවේ විතරයි. රජයට ලබා දී හැකිගේ ධාතේන් එක විතරයි. තව ධාතේන් කීයක් විතරද? අහලවයි. මම පාණ්ඩිය උදාහරණයක් අරන් කියවා නේද ඔතන. අරෙන් දන්නවා ප්‍රතිපා ධාතේට කපලා තියෙනවා කියලා අනුමාන කරනවා. එක කෑල්ලක් ආහාරයට ගන්නවා. බඩචුට්ටක් විතරයි. තව 15ක් විතරයි. විතර 15 කෑවොත් කොච්චර බඩ පිරෙයිද කියලා හිතන්න. අන්න ඒ වගේ මේ සුවය මේ ජීවිතාන්තය දක්වා සතන් ක්‍රමින් ධනරාජයෙන් කතා කොටා ගනිමින් මේ ලබන්නේ යන්නේ ධාතේන් එකක සුවය පස්සිරපත් පස්ස. තව ධාතේන් 15ක සුවයක් විතර ජානන් වහන්සේ දෙන්න අවධාරම් ලබනවා. නමුත් එය ඔබ වෙනින් ඔබේ පාලකයන්ට ලබා දිය නොහැක. ඔබ වෙනින් ඔබේ මවට හෝ පියාට හෝ ගුරුවරයාට ලබා දිය නොහැක. ඒ ඔබ විසින් ඔබලාට තිබෙනා වූ උපංගෙරි දෝෂයක් දුරු කර ගැනීම තුළින් ලබාගත හැකි උපංගෙරි සිට බලියරියක් නැරේ අම්මලා ඉන්නකල් විදිහට ඔපියයි මට උපාගන්න තුනක් තෝනේ. මේ අපි හැමෝටම උපංගෙරි දෝෂයක් තියෙනවා. අතාරු දන්නවද? අපි කියන වචන ඉල්ලන්න හොඳ නැහැ ඒක. තව වෙන වචන ඇත්තලු. පොතක් ගැන කියන හැමෝටම තියෙනවා උපංගෙරි දෝෂයක්. මේ උපංගෙරි දෝෂේ තියාන තමයි අපි මේ ගමේ පන්සලට යන්නේ, ගමේ ගන්න පින්කම් කරන්නේ, ඒකේ බණ මදි හොඳ නැහැ කියලා තවත් ස්ථානයක තෙන්නේ, එතන බණ අහන්නේ, භාවනා කරන්නේ ආදී වශයෙන්. දැන් මේ වගේ තැනකට එනකොට මම දකිනවා, ඔබට හැමෝටම ධායකත්වයක් තියෙන පන්සලක් තියෙන්න පුළුවන්. ඒකට යනවා ඉන්නත් පුළුවන්. ඒක කියන බණ මදි නිසා එන්නට පුළුවන් විදිහට. මම මේ වගේ තැනකට එන්නේ අර වගේ නම් පන්සල් වලින් තේරෙලා උපරිතක් ඉන්න නිසා මට මේ බණ තේරෙන්න ආයතයි බණ කියන්නේ. සින්දහන් කරලා පරලෝක සැපවත් පතාගෙන ඉන්නා කියන තේමාව තුළ නෙවෙයි මම මේ එක කරන්න එපා නම් කියන්නේ නැහැ. නමුත් ඒක කර්ම නියාමයි. ඒක කර්ම මාර්ගය. බුදුරජාණන් වහන්සේ ඉතිහායින් දේශනා කළා ධර්ම මාර්ගය කියලා එකක්. අපි ඒක හොයන්න මේ යන්නේ. තේරුම් ගන්න. එමනම් අපි අර්ථයෙන් එක වෙනුවෙන් පටන් කොට මේ බුදනාද ඉතුරු 16 න් 15 තව තීරණයේ මං හොයනවා. දැන් ඕන තීරණේ. ඒ 16 න් 15 තව තීරණයෙන්ට ඔබ නම් අර මම නැමැති පුද්ගලයාට බෑ. පුද්ගලයෙක් ගැන ඉන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දානවා පුද්ගලයාට මුල්ලන පුද්ගලයාටම ක්‍රියාත්මක වෙන ඒකතාක්ෂුම් ධමක. ඒකට උන්වහන්සේ අදාරන්නේ කන්දේසු ජායමානේසු ජීයමානේසු නියමානේසු කණින් කණිස්සං ජායසේච ජීයසේච මීයසේච කියලා. ස්කන්ධයන් උපදිස්ම විරක්ම මැරෙත්ම අතපිට බලනවා අවුරුදු දාගන්න එපා මට තේන්නේ ඔබ මන් ඉස්සරහ කරලා බලන්නේ නැහැ හැමතැනම බලබලා තමයි කන කියන්නේ. නිදාගත්තොත් ඉතින් උපාසක පස්තර සද්දනාගේ පස්දනාගේ කතාව තමයි කියන්නේ වෙන්නේ. අහලා තියෙනවද උපාසක පස්තර වෙන කතාව? ඈ මේ බණ වෙනකොට ඒවා කියන්නේ. මේ වැදගත් කොටසට අපි යන්නේ. වදිනම ගත්ත කතාව දැන් ඔබට පැහැදිලි කරන්න ගත්ත නේද මං කාරණයක්. ඒ කොටස යනව අපි ඉස්සරහට. කන්දේස ජායමානේස දීයමානේ. ස්කන්ධයන් උපදිත්ම විරක්ම මැරෙත්ම සරයක් සරයක් පාසාම කනේ කනේ සං ඔබ. ජායසේච උපදින්නේ. ජීයසේච දිරන්නේ. නියසේච මැරෙන්නේ. සනේ අපට අල්ලන්න පුළුවන්ද? පුංචි දෙයක් නේ. ඒ සනේ ගානේ අපි මැරෙනවා උපදිනවා. ඒ සනේ කියන උපදින මැරෙන මූලධර්මයේ මොකක්ද කියන්නේ කියලා දැන් කියන්න පුළුවන්ද? මොනවායේ ඉපදීම මැරීමද? ස්කන්ධයන්ගේ ඉපදීම මැරීම. මේ ස්කන්ධයන්ගේ ඉපදීම මැරීම තේරුම් ගන්න නැතුව ධර්මාධිපත්‍ය සීමාවට අවතීර්ණය වෙන්න බෑ. හරිද? මේකට තවත් එකතු කරගන්නවද දැන් වැදගත් කාරණා දෙකක්. පළමු කරුණ මේ කරුණ පැහැදිලි කර දීම සඳහා අවශ්‍ය කල්යාණ මිත්‍රයා මුණ ගැසීම. දෙවෙනි කරුණ උන්වහන්සේගේ ආශ්‍රයෙන් ඔහුගේ ආශ්‍රයෙන් සත්කර්මය ශ්‍රවණය කිරීම. මූලික කාරණා දෙක. මේ දෙක යමෙකුට නිරවුල් ලැබුණොත් තුන්වෙනි හතරවෙනි කාරණාවලට යා හැකියි. මේ දෙක නොලැබී කිසිසේත් තුළ යෝනිසෝ මනසිකාරයක් හෝ ධම්මානුගම ප්‍රතිපදාවක් පවතින්නේද නැත. සත්‍යයන් සංගුකී භූතං යම් ලෝකස්මින් සුදුල්ල බංගු මනුස්ස ප්‍රතිලාභෝච සත්තම් මස්ස කිලේසනා අලං වායනිතුම් තත්ත අත්තසාමීන ජන්තුනා කියලා බුදුහාමුදුරුව අත මතක හැටියට සුමනා සූත්‍රය වෙන්නේ නැති නැත්නම් අක්කර සූත්‍රය වෙන්නේ නැති දේශනා කරලා තියෙනවා. ඒ ඔබ ගැන කියන්නේ. කිසියම් කෙනෙකුට මොන ගැටනවලු ලෝකේ දුර්ලභ කාරණා දෙකක්. එක මනුස්ස ප්‍රතිලාභය. ලැබිලා තියෙන්නේ අනිවාර්යෙන් ලැබිලා තියෙන්නේ. තව එකක් තියෙනවා. සත්තම් පස්සක දේශනා. සත්ධර්මය හම් වෙන්න ඕන. කයිවර ගතංගර ගැන විරුද්ධ බණ නෙවෙයි සත්‍යර්මයේ කියන මතක තියාගන්න. ඈ ඒ වෙන් කවදාවත් බුදුහාමුදුරුවෝ අදාළ දෙයක් පැහැදිලි කරන්නේ නැහැ. ඒවා නිකන් සංගීත සංදර්ශන මාත්‍රමේ බාල වැඩ. මගේ සම්පලේ කවදාවත් පවත්න්නෙත් නැහැ. මම කවි කියන්න දන්නේත් නැහැ. ඒ වගේම බාල වැඩ කියලා කියන්න තියෙන්නේ ඕනනම් මේ වගේ ශ්‍රුතිය තියෙන කෙනෙකුට මිස්කල් සෝස් වගේ කියන හල් පසුබිම් වෙන ගැයිත කවියක්. කවි බහන. කවියෙන් කියන්න පුළුවන් නම් අපි දන්නේ නැහැ නේ මේ සාම්බිර වූ දේවල්. ධර්ම රසය කියන්නේ කවි රසයේ නෙමෙයි කුණු රසයක් තියෙන්නේ. මයි එයිමම කුණු රසයේ තමයි හිතන්නේ මේ බණ කියන්නේ දුර්වාසය උපදිනේමයි. මොන දිනක තමයි ඈතක දේශික බණට තානකට යනවා මගේ හිතවත් සාමුදුනා. ඒ ජීවිතයක් තියෙන 50 කාලා සබ්බේ සාසනේ අන්තරේ. එළොන්න කියන්නේ ඒකට බණ කියලා. තියන්නේ ළමෙක් මරපු හැටි. කොහෙද මන් දන්නේ ළමෙක් අසාධාරණතාවක් කරලා මරපු හැටි තමයි කලින් කියන්නේ. දැන් බණ පදයක් තියෙන්නේ. ඔන්නමයි අපේ සත්‍ය බණන්නේ. ඉතින් එනිසා එහෙම හරියන්නේ නැහැ මේ දේ තේරුම් ගන්න. මොකක්ද ආරක්ෂක තියෙන කාරණේ? මනුෂ්‍යක පිළාවේ හම් වෙන්න සද්ධර්මයක් හම් වෙන්න ඕනේ. එහෙම හම් වුම අත්ත අලංවායතුන් තත්ත තමන් විසින් උත්සාහ කිරීම සුදුසුයි තමා ගලවා ගැනීම සඳහා. මනුෂ්‍යක පිළාවේ ලැබුණට බෑ. මොකද ලැබෙන්න ඕන? සද්ධර්මයේ හම් වෙන්න ඕනේ. ඔබ කොහොමද සර්කාරණිය ඔබට හම් වෙලා තියෙන්නේ කියලා පැහැදිලිව නිගමනය කරන්නේ? අන්න මේ විදිහ හම් වෙලා තියෙනවද? නැද්ද රටේ? මම මගේ ධර්මදේශනාවල තේමාව කරන් තියෙන්නේ කිසියම් පැනකදී මේ ධර්මයේ සැබෑ අරුතයටපත් වුණා. අපට කාර්මිකා මනිකමව අපේ දුර්වලකමක් නිසා නෝ අපට මේ මඟ බලනෝන මේ නැස්සේ දේ තනසීම නැත්තේ බුදුන් වහන්සේ අදාළ ධර්මයේ වැරදි නිසා නෙවෙයි. ඒ ධර්මය අවිග්‍රහයේදී අර්ථේ විපරීතය ඇද්දීද ඉතුරු විපරීතයි ඇති දැයි කියන එක මගේ ධර්ම දේශනාවල තේමාව. හැබැයි විපරීත අර්ථේ පමණක් නෝ ඊට පස්සේ තේන මාර්ගයෙන් සැබෑ අර්ථයක් පැහැදිලි කරන ලබනවා. ඔය පොතරම් අපි රටේ තේ උත්සාහ කළත් මහන්සි වුණත් නිරවුල් බුදුන් වහන්සේ වදාළ නිරවුල් දේ නොලැබෙන්නේ නම් අපි මොන තරම් උත්සාහ කළත් ළඟට ගැපූ විනිසේ අර පරාවෘත් වෙන සංහක්කේ සුඛේ කරා ළඟා වෙන්නට බෑ. එතකොට හැමදාම අර 16 මේකේ ඉඳලා ඉන්නවා 16න් 15ට අතපොවන්න අපිට බෑ. මොකද මම මේකට දීපු උදාහරණේ මේ එදා බුදුන් වහන්සේ වදාළ දේ අපි අපිට දෙනකොට මොකක් වුණා කියලාද කියන්නේ? යන්න උදාහරණයක් දෙකක් මම කියපුවා. කපුටන්ගේ කතාව ගමරාල ගියේ රමණේ. මේක දුක්ක අලුත් තමයි. නමුත් ඒක අසින්නට ගසින්නට ගිහිල්ලා අන්තිමට බලනවා ගමරාල කපුට වර්ධනයේ ක්‍රමනේ. يعني කපුට වර්ධනයේ කන්නේ කියවන්නේ කරන්නේ. නැත්තම් එතන විපරීතයෙන්ම නේද? නේ? හරියට කියන්නේ ආගමිකව කියනවා. මෛලා පිනේ රූපේ අපේ දර්ශනයේ නිසෝගා සම්මේ රූපකය. ඒ තමයි දීත රජකගේ ආදේශය. අසමාරායි දීත රජකගේ ඔක්කොම ටික යටපත් කළා අලුතෙන් ඕක අහු වෙලා පදව ගන්න දන්නේ නැතුව විදදනවා. මෛලා පිනේ විරූපේ අපේ දර්ශනයේ නිසෝගා. දැන් අර අතුරු ටිකම නෙවෙයිද? නමුත් දැන් කියේනවා බාරක. එහෙනම් අනිත්‍ය තියෙනවා, දුක්ඛ තියෙනවා, අනාත්ම තියෙනවා, දසවාරක තියෙනවා, ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙනවා. හැබැයි බුදුන් වහන්සේ නෑ. ඔක ඇතුළේ. අන්න ඒ නිසායි අපි මෙතර මහන්සි වුණත් අපර ප්‍රතිඵල අදිරා දෙන්න හේතුව. එතන අපි හොයාගෙන යමු. දැන් එදා නම් එකක් කිව්වා. එදා තනේදී මම එකක් කිව්වා. රූප කියන්නේ කොතනද කියලා. නේ? අන්න ඒතරට එදා ඕගොල්ලෝ හිතපු එක දිනේ නේද? එකම අම කිව්වත් මෙන්න මම පිළිගන්න කිව්වේ ඇත්ත නම් පිළිගන්න කියලා. නහ අදත් අපි කවදාවත් හොයාගෙන යමු. ධම්මාදිපච්චය. ධර්මය කියන්නේ අමතන වේදන දෙයක්. සාධි ධර්ම, අපාර්ථ ධර්ම, සමාධි ධර්ම, යුක්ති ධර්ම, ස්වභාව ධර්ම කියන ධර්ම පාවිච්චි කරනවා. නමුත් අපි ස්වාස්ථාසෝ නම් වූ ගාථාවෙන් මොනවද පැහැදිලි කරගන්නේ? කාය ධර්මයේ ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි ඒකිට ලෙසා නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොතරම් ප්‍රබලද කියලා තේරෙනවා. ඒක නැත්තම් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොවේ කියලා අපිට හිතන්න ඊට පස්සේ ඉඳ තියෙනවා. මොකද සාස්ත්‍රාත් කියන්නේ? දන්න කෙනෙක් කියන්න පුළුවන්. සාස්ත්‍රාත් කියන්නේ මොකද? සතරමග සතර ඵලයන්ගෙන් නිර්වාණ සැපයට පැමිණීමට සියල්ලෙන් සම්පූර්ණ වූ සාන්ත ධර්මයක් බුදුන් වහන්සේ වදාළේ. සාක්කාදයි කියන්නේ. එහෙනම් සතරනතර සතර ඵලයන් මේ සමාජයේ නැත්තම් ධර්මයේ සාර්ථකත්වය කියලා බුදුහාමුදුරන්ගේ ධර්මය අපි කරන්න අපිට බෑ. සාර්ථක ධර්මයේ අපිට නෑ කියලා තීරණය කරන්න වෙනවා. හරිද? සම්මිච්චික. අපට සම්මිච්චිකේ පාඩුවෝ. ආ ඒ මොහොතේදී එහෙම නැත්තම් මෙලොවටේ ප්‍රපා අකාරික ආ කර්ම කරපුවම කුසල කුසල කර්ම ඉපාදලින් මෙලොවටෙන් පරලොවටෙන් නැත්තම් විනර්මත්තම අවුරුදු 15ක් තම ඉඳලා විනික වහුණාම විනායකල ඉපාක වාරේ පටන් ගන්නවා. ඒකකල හොදට ඉන්න පුළුවන් සුත්‍රවාද. නමුත් මාර්ගය ගත්තනම් ඵලයටමයි ඒක තමයි අකාලික. එහි පස්තික අවතීර්ණ වී බලන්න වාසේ ඇවිල්ලා හරියන්නේ නැහැ. තවම සිල් අරපෙල් දවිල් වෙනත් වෙනත් જાති හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තව තීරණ ලබනවා. සීල වෘත කියනවා. ඉවත් වෙන අදත් තියනවා නේ. එහි පස්සෙක. ඔබනායි කර. කල්ලරින්ද වෙලාවක් නැහැ. ඉතින් ඉවත්ව ටවුන් එකට ගිහින් වීකොටාන ඇවිදින් නෙවෙයිනේ නිවා ගන්නෙ. ළමයි ඉස්කෝලේ ගිහින් ඇවිදින් නෙවෙයිනේ නිවා ගන්නෙ. නේ? දෙපෙළින් ගත්තොත් එහෙම ප්‍රමුඛ කාර්යයයි ඉස්සරහට නිවා ගන්න. ඒ වගේ ඇතිවදක් හෝ ඉතිරි කරසලක් මේ බහවහ තමයි කිස්ථාන අන්තයන් සම්පයන් උපදවා ගන්න. අක්ෂත්තන් වේලිත දෙමින්ණු. ආකබහද ප්‍රඥාවන්තයින් සඳහා. මේකෙන් කියනවාද අපේ බුදුජාන් වහන්සේගේ ධර්මයේ ලිස්සල එකක් කියලා? ඒ ධර්මයේ ස්වාස්ථාත නම් සම්පිච්චක නම් අකාලික නම් ඉහිපත්ක නම් ඕපනායක නම් ඊට අවතීර්ණ වූ වයස අද ප්‍රතිඵල තියෙනවා. එමයි බුදුජානන් වහන්සේ වදාළ ධර්මයේ ස්වභාවය. අය පස්සේ කාලෙක ඔබ තමයි අදුවා පීකනේ දිප්පන විලා බුදුහාමුදුරන්ගේ බැරි වෙච්ච දාපේ හිත කරන්න තිබුණා කියලා ඔබ විශ්වාස කළාට මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඇයි? මංගල ධර්ම දේශනාව සහ අනාත්ම ලක්ෂණ සූත්‍රය තුල අස්සකතව සන්තෝහන් වේතා රහතු වේ අදාළ නියම ධර්මයන් තිබු ගැයි. සිතපතා ප්‍රෞදාහරණේ දේශනා කලමින් වදාළේ මහණෙනි මගේ අපට ගත්ත ඇක්ටිවිටි අපලිටිකද වැඩි කැලේ තියෙන ඇක්ටිවිටි අපලිටිකද වැඩි ස්වාමීනි කැලේනේ ඇක්ටිවිටි අපලිටිකද අපේ කොච්චර අඩුද ඒ වුණාට දුක්ඛ නිරෝධය පිළිබඳ අදාළ වෙන ධර්ම ආදේශනා කළා අපි ඇක්ටිවිටි අපල වගේ අනිත්‍යම් දේශනා නොකලේ ඊට අදාළ නැති බැරි බුදුරජාණන් වහන්සේගෙන් පසු යම් යම් පණිවරු පෞසුද්ධ පණිවරු වැල්දින් මේකට එකතු කරපු දේවල් තියෙනවා මම හිතන්නේ මේ සියල්ල කැලේ තියෙන ඇක්ටිවිටි අපලයි ඔබට ඒක තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් අපි හොයන්නේ යමු අපේ තියෙන ඇස්තේරිය අපල කැලේ තියෙන ඒවා අපට වැදගත් නැහැ. මොකද මම කය විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේට වඩා අධිසර්වඥයෝරේ ඊට පස්සේ පහළින් කියලා. බුදුහාමුදුරේ බුදුහාමුදුර සර්වඥයනේ. ඒ ඊට පස්සේ කක් ඊට වඩා කැලේ කරන්න ඕන නම් කවුරු වෙන්න ඕනේ? අධිසර්වඥයෝරේ වෙන්න. මෙහෙම කියන්නේ ලාවට ගියාට නෙමෙයි ඉස්සන්න පොඩ්ඩක් හරිද? එහෙනම් අපි ඒ ස්වාස්ථාත ධර්මයේ ප්‍රතිඵල තියෙන්නේ. ධර්මයේ අධිපතිකම අපේ සිතට අපි ස්තනව ගන්නට වෙනවා අධිපතිකම පිළිගන්නට වෙනවා කොහොමද බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි එනවා අපිට ධර්මයේ කියන අතුරු හතරද ජාතක පොතද ධම්ම පදයේද සූත්‍ර පිටකයේද අම්මේ කියන බණද ධර්මයේ කියන්නේ මොකක්ද එහෙම විස්තර සහිතව දැන් නැතුව අපිට එන්න වෙනවා පරිස්තර නැති ඉස්ස තැනකට මේ ධර්ම යන තුමක් කියලා. මරිසීල වතන් හේතු උපජ්ජන්ත ප්‍රසාදක එදාටි වහට වට ගැටිද මේක. අත්තක්කරාපි නිපදා සම්බුද්දේන ප්‍රකාශිත. සීල වෘත්‍යයන් ගැන වර්ණනා කිරීම සඳහා ලෝභ දුරලෝ පහලවන්නේ අක්ෂර අටක් සහිත පද තුනක අරුතලොට දේශනා කිරීම. අනිත් දුක අනපති වහම අපරවතයි පද පිවහම අනිත් ලක්ෂණය දුක් ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය. මෙන්න මෙයයි බුදුන් ලොවට හේලි කළ ධර්මයේ සාරාංශය. අවුරුදු 45ක් දේශනා කළා වුණත් මේ ටික තමයි පැහැදිලි කරන්න උත්සාහ කළේ. මේ ලක්ෂණ තුන ලෝකේ පවතින කිසිදු ආගමක දේශනාවෙන් නෑ. ඒක කියන්නේ අර අර්ථාධිපත්‍ය ලෝකාධිපත්‍ය විතරයි සිද්ධ වගන්වල පවතින ධම්මාධිපත්‍යතාව තියෙන්නේ හැකියාවක් නැහැ. තවාසනාවට අපේ බෞද්ධයින් ගත ඒක නෑ තාමත්. ඇයි? ඒකට හේතුව කියන්න මම. හැමෝම පාසල් ගිහින් තියනවා නේද? ඉගෙන ගන්නනේ නේ? අපි යන්නේ ඇත්තට අපි ඉස්කෝලේ ගිහින් නැහැ කියලා එහෙමයි නෑ නේද? ඒත් හරිය අපි ගියා කියනකොට. ඒ ඉගෙන ගන්න පුරුද්ද අපිට ඇති වුණා. ගුරුවරයා කියන දේ ඉගෙන ගන්න පාඩම් කරගත්තා. ගුරුවරයා සුපිරියර් ලෙක්චර් නෑ, ඒකත් ලෙක්චර් නෑ. නමුත් උස කියනවා, පළල කියනවා අපිට පාඩම් කරගන්නවා. අපි කිහිනුත් නෑ. ඉගෙනීම කියන එක පේරනවා එහෙම දෙයක් කියලා. හරි, යා කියන දේ පාඩම් කරගන්න. මෙන්න මේ පුරුද්දෙන් පාසල් අධ්‍යාපනයෙන් පස්සේ අපි බණකතාවේ පාඩම් කරගන්න ඉගෙන ගන්න. එතකොට බණක් අපි දන්නවා මිසක් දකින්නේ නැහැ. ඈ? කතපාඩමින් දන්නේ බණක් ඉගෙනීම දැනීම මිසක් දැකීම නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළන්නේ යෝ ධම්මං පස්සති සෝනම්. ධර්මය දකින්ද මා දකින්න. ධර්මය දන්නේ නෙමෙයි. මෙන්න මේ දුර්වලකම අපිට වශයෙන් ආ උසංගේ ජෝතියක් අර පාඩම් කරපු වෘද්ධෙන් අපි සියල්ල පාඩම් කරගෙන මන්නේ මන දන්නවයි කියලා ඉතින්. දැනගත්තට අර පින්නාවට යන්න බෑ. දැන් ධර්මයේ කියලා කියන්නේ එතකොට සංස්කාරයන් සතු ස්වභාවික ලක්ෂණ තුනක්. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය මන වචන තුනෙන් දන්නවා දැනට. හරි වචන දෙකක් ප්‍රවාහන්නේ නැහැ නේද කවුරුත් අහුව. අයින නම් මේකෙන්ද හොයන්න වෙනවා අපි ඒක ඉස්සරහට. එතකොට අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය තමයි ධර්මයේ. නිත්‍ය ලක්ෂණය සහ සුඛ ලක්ෂණය සහ ආත්ම ලක්ෂණයද අපි ධර්මයේ කියන්නේ නැහැ. පුද්ගලයා කියන්නේ කාටද? සංස්කාරයන් නිත්‍යකත, සුඛකත, ආත්මකත ගන්නා කෙනාට. කාගේ සතාවක් නැහැ. විද කැවිලි ඉස්ත්‍රි පුරුෂ කතන්දරයක් නෑ හනුවම ඔහො ඔය එතුමා හෝ තුන්වහන්සේ පුතක් යනනම් ඒකේ තේරුම අනිත්‍යං දුක්ඛං අනාත්තා කියලා වචන දෙකකට පාඩමින් කියමින් ප්‍රායෝගික ක්‍රියාවලියේදී සියලු සංස්කාරයන්ම නිත්‍ය සුඛ ආත්ම කරනවා. දැන් අපි හොයාගෙන යනවා ඒ සියලු සංස්කාර මොනවාද? දැන් අර අසත්තරණයේ සිල් සංස්කාර වෙන පාරට යන. හා? සිල් සංස්කාර කිව්වම බලන්න උත්තරයක් දෙන්නේ. මොකද කියේ? තම කියන දෙකේ දින එක සංස්කාර යනවා. අනාගත ඵල උපදවන දේවල් සංස්කාර කරොත් ඒකට ඵලයක් හම්බ වෙනවා. ඒ සංස්කාර ඊට පස්සේ උන්වහන්සේ බෙදාලා දෙනවා කායෝ විනිශ්චය සංස්කාර. නැත්නම් සංස්කාර යටි තුනයි තියෙන්නේ කියලා. ඒක මම කියලා දීලා තියෙනවා මතක නම් කියන්න. ඵලයෙන් පටන් ගන්න එක වඩා ඵලයක් තියෙනවා. අපුඤ්ඤාපි සංකාර. ලෝකදේශ මොහ මොලිකකට ගත්තා වූ පෞරිපාප උපදවන හේතු රැස් වෙනකොට ඒකට අපුඤ්ඤාපි සංකාර කියනවා. මෙලොව වශයෙන් සහ දිව්‍ය ලෝක වශයෙන් ආයුර්වත් කළින් කර දීමට එකතු වෙනා වූ හේතු එකතු වෙනකොට ඒකට කියනවා අපුඤ්ඤාපි සංකාර. මේ දෙකට වඩා හොඳටටක් දෙනවායි කියලා බුදුහාමුදුරුවෝ අදාළ ධර්මයේ ප්‍රෝගී කරගන්න නැතුව ධර්මී පාරකින් ගියා බුදුහාමුදුරුවන්ගේ කාලෙදි ප්‍රයිත මොකක්ද කැලේට ගිහිල්ලා ඔය මොන මොනව හරි කළා. මේ ගෞරව ගුරුවරයෙක් නැතුව. එහෙම කරන්න ගියාම අයගලෝ නාම්බ වුණා රූපී අරූපී ඥාන. රූපාවචර බමලෝ අරූපාවචර බමලෝ. ඥානෙන් කාලස්ත්‍යාකල ඒ තැන්වල ඉපදුනා. ඒ රූපී ඥානෙට අරූපී ඥානෙට කියන ආනිච්චාවේ සංකාර. මේකට කියනවා සම්පේ සංකාරා. විරාජ්‍ය සංකාර අනිච්චාදී කියන්නේ ඒ ටිකට. ඒක ගන්න එක කට්ටිය මනුස්සය කරනවා වර්ගේ සංකාර අනිච්චාදී කියලා දානවා ඒක. ඒ මනුස්සය ඇමරිකේ කියලා තමයි ඒගොල්ලෝ අනිත්‍ය. ගියක් අඩරිටි කියලා තමයි ඒගොල්ලොන්ට අනිත්‍ය. ඈ? එහෙම නෙවෙයි. අපත්තු නැත්තා එනොන් දිහා ගියම ඒක තමයි අනිත්‍ය. යදා පඤ්ඤාය පස්සති කියන්නේ ඇතෙන් දන්න අනිත්‍ය නොවේ. නොඅනිත්‍ය දන්නා. අපමණ කැමති නැහැ. අනිත්‍ය සංඛාරා ගන්නවට. මරණ කිවල. වෛලම්මා සංඛාරා ගන්නවට කැමති නැහැ. ඇයි? මේක පූජනීය බුද්ධ වචනයක්. එතෙක් ගහන්න ඕනේ හර්ධේ සත්තා මරිස්සන් කියන්නේ. එයක් නරුණා අපිත් මරණයට පත් වෙනවා. අපිම තත්ත්වය මරණයට පත්වන්නේ අනාගත වාක්‍යයක් ඒක. මරිස්සන් කියන්නේ. මරණය අපිට මතක් කරලා දෙන්න. මේ පූජනීය බුද්ධාශ්‍රමයේ තියෙන අපේ කතාව ගැඹුරින් තේරුම් ගන්න. මේ සංස්කාර රැස්කරන්න කොහෙද? කවුද? සත්‍ය මාදිද? කවුද ළඟට ගන්නවද? මේ සංස්කාර රැස්කරන්නේ කවුද කොහෙද? සුතංජනය රැස්කරන්නේ රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධය තුනයි මේවා රැස්කරන්නේ. සංස්කාර ස්කන්ධය. එතකොට මේ සංස්කාරයන් ඔබව දෙනාද නිත්‍ය සුඛද ආත්මද අනිත්‍ය දුක්ඛනාත්මද? ඔබට ධර්මයේ තේරලා නැත්නම් සංස්කාරයන් නිත්‍යයි සුඛයි ආත්මයි. සුඛඥා කියන්නේ මේ සංස්කාරයන් නිත්‍යකත සුඛකත ආත්මකත ගන්නා බැරි. නිත්‍ය කියන්නේ කේ තේරුම මතක්. මම සුඛ කියන්නේ කේ තේරුම මගේ ආත්ම කියන්නේ කේ තේරුම මගේ ආත්මය. දැන් එතකොට මම කෙස්තෝ ලොන්හෝ නියෝ දොස්තක්තෝ නෙවි. ඒ මම නෙවෙයි මේ කතා කරන්නේ. සංස්කාරයන් තමයි මම කතා කරන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පතන සාසුත්‍ය දීප සූත්‍ර දේශනා ප්‍රවේශ වෙනනවා. යන්කෝ වික්ඛේ අනුසේ තේන සංසංගස්ස අනුමීය යංකෝ වික්ඛේ අනුසේති අනුමීයති තේන සංසංගස්ස යං නානුසේති නානුමීයති නතේන සංසංගස්ස අනුසේ අනුසේ කියලා වචනයක් තියෙනවා. මොකක්ද අනුසේ? සංඛා අනුසේ අනාගත ඵල ඉතිරි වීම සඳහා හිතේ ඉතිරි කරන කොටස. අනුසය අනුසය කියන්නේ ඒකයි. ඒ අනුසය ඇතුළත මනිනු ලබනවා අපි නොකොයි කුටයි හොඳයි නරකයි උසස් පහත් ආදී වගේ. ඒ මැනීමෙන් කියනවා මම හටගන්නේ. තේර සංසංගච්චන කියන්නේ මම හටගන්නේ. එහෙනම් මනින් අනුසය කියන්නේ නැත්තම් මනින්නේ නැහැ. මනින් නැත්තම් මම හටගන්නේ නැහැ. යම් නානුසයේති නමියන්ති නතේන සංසංගච්ඡ. දැන් බුදුරජාණන් වහන්සේ අදාළ මම හටගන්නේ එතකොට මොකක් කිව්වද? රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ඇරෙතින් නැති නරමන මනින නිසා අල්ලා ගන්න නිසා අනික නොවන නිසා නිත්‍ය නිසා එහෙන අඩුක අපි ළඟටම අරගත්තේ මේකයි. මේක හැමෝටම ඇහෙන්න ඕන නිසා දැන් ඒ කියන මම කෙස්තෝ ලොම්හෝ නියහෝ තර්පෝ දොල ඕනෑම අරමුණක් රූපයද සත්‍යයද දණ්ඩයද රසයද ඕන එකක් නැත්තම් අරමුණක්. ඒ අරමුණ තුළ තියෙනා වූ දෘෂ්ටියයි මම කියන්නේ. අල්ලා ගැනීමටයි මම කියන්නේ. තාර ගැනීමටයි මම කියන්නේ. එතකොට මම උදානම් මෙතන තියෙන්නේ අනිත්‍ය නෙවෙයි නිත්‍ය. දැන් කුඩා ළමයාට මේ ගැටලුව නැහැ. ටිකක් ලොකු වෙනකොට තමයි මේ උපංගේ දෝෂ හැදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හැම දෙයක්ම අපි අර බැලීමට කාර්යචි කරනවා. ලාභය, අලාභය, සැප, දුක, නිന്ദා, ප්‍රසංසාදී වගේ මනින්න කාර්යචා කරනවා. දැන් එතකොට අල්ලා ගැනීමක් පුළුවන්. අර ළමා කාලයේ සිට ඇති වුණ චරිතයන් සිත්පරිසියන් ඇති වුණ දේ නැති වෙන එක ස්වභාවික දෙයක්. භාවනා කරන්න ලැබෙන්නේ ළමයි තේක පව අයින් කරන්න ඕන කියලා හිතුවේ නැහැ. තරහ නැති කර ගන්න ඕන කියලා හිතුවේ නැහැ. අල්ලගත්තේ නැති නිසා ඇති උදේ නැති වුණා. ඉතින් ලොකු වෙනකොට ඇති උදේ අල්ලා ගන්නවා. මෙන්න මෙයායි අනිත්‍ය උදේ දෙච්චකට ගැනීම සහ මම හැදෙනවා කියලා කියන්නේ. මම යනු ඊට කාලයම තියෙන දෙයක් නෙමෙයි. තරහ ආවම තරහයි මම. වෛරය ආවම වෛරයයි මම. බය ආවම බයයි මම. දුක ආවම දුකයි මම. කොහොම හරි අල්ලගන්න දෙයක් නැත්නම් හොදව නරක එහෙමයි මේ බුදුන් වහන්සේ අදාරන මම හැදෙන්නේ. දැන් එදා මෙතන වාඩිලා හිටගොන ඇය නොවෙන්න පුළුවන්. සත්‍ය කතා කරලා මට කිව්වා එස් ලොන් නිය කතා කරලා මේ ඉතසවත් මම කියලා කෙනෙක් නැති ඉන්න මම කියලා කෙනෙක් නැහැ කියලා. සංකා ඕක මට ඇහෙන්න කියන්න එපා පට්ටපල් බොරුවක් කෝ. එක පොත් දෙකේ තියෙන එක නෙමෙයි. මේ මේ මේ මේ එහෙම එකක් නැහැ. මේ පැහැදිලිව පෙන්වා බුදුරජාණන් වහන්සේ සිතේ හද ගන්නා උද්දෝෂය අරමුණ අල්ලා ගැනීම තුළ එලා වරට දැනෙන එක තමයි මේ සත්‍ය දිට්ඨිය කියලා කියන්නේ. අරමුණෙහි දැදීම. එයයි මම. එතකොට එතන මම නම් ඔහුට අනිත්‍ය නෙවෙයි තියෙන්නේ. නිට්ඨය. එහෙනම් මේක මගේ මිසක් අනිත් දුක්ඛ නෙවෙයි. එහෙනම් මේක මගේ ආත්මය. මගේ ආත්මය කියන්නේ ජීවිතේ නෙවෙයි. ප්‍රේතය මගේ ආත්මය. රාගය මගේ ආත්මය. ස්වයිරය මගේ ආත්මය. ආයමගේ ආත්මය ඒ මොහොතේ එක එක විදිහට මම උපදින්න ඉඳපත. ඒකයි මගේ ආත්මේ බවට පත් වෙන්නේ. දැන් එතකොට අපි පුතක් ජනාය වශයෙන් දැක්කම පුද්ගලයා වශයෙන් කටයුතු කරනවා. ස්කන්ධ පහේ ඉදින් හරියන නම් ඌ හරි ආර්ය ධර්මයට අපි යන්නේ නැහැ දන්නේ නැහැ ඒක. හරියනම් අදස්සාවේ හරිය සම්මේ අපෝවිතු හරිය සම්මේ අරිණීතෝ කියලා කියනවා. ආර්යයන් සම්ප දකින්නේ ඒකට ප්‍රිය කරන්නේ ඒක හිටන්නේ නැත්නම් අපි අපි එනිසා පුද්ගලයෙක් වශයෙන් මමකට මගේකට මගේ ආත්මයට කටයුතු කරනවා. එතකොට අපි ඉන්නේ අනිත් දුක්ඛ අනාත්ම පැත්තේද නිත්‍ය කාරණ පැත්තේද? නිත්‍ය කාරණ පැත්තේ ඉන්නේ. අපිට භාවනාවක් තියනවද? නැහැ. අපි මොකද කරන්නේ? කර්ම ශ්‍රේ කරනවද? කර්ම ඇස් කරනවද? තව කරන්න තව මමකට ගන්නවා. ඔහුට අපුන්‍යාදී සංකාරයේ තුලක් ආයි. මේ උපන්දේ දෝෂය හදාගත්තේ නැතුව ආවොත් එහෙම වැරදි වැඩ කරන්න ඕනේ නැහැ හොඳේට හොඳ වැඩට කියලා ඒකෙන් මම හදා ගන්නවා මායාව ගැතිනෙමයි. එතකොට පුණ්‍ය ආදි සංකාරේ මම ඒකත් වෙන නැහැ කියලා රූපී අරූපී ධ්‍යාන හදාගත්ත ත්‍රිලක්ෂණේ තේරුම් ගන්න තවම ඒ මම එතෙන්දක් කියලා පදිංචි වෙනවා. එතකොට මම වෙන්නේ ධ්‍යානෙ. දැන් අපේ මායя කවුද කියලා දන්නවද? අපිම හදාගත්ත මේ මම නම් වූ මුලාව සෙවනල්ලක්සේ ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් කාම භූමියෝස්සේ අපායෝස්සේ ත්‍රිවිධ ලෝකෝස්සේ සාරූපී භූමියෝස්සේ මේ මම නම් වූ අවතාරය අපි පිටපස්ස එනවා. දුකින් නිදෙයිද? එහෙනම් සියලු දුක්වලට අවුල් වලට මුල තමන් විසින් හදාගත්තා වූ මේ උපන්දී දෝෂේවත් මම නම් වූ මුලා. එහෙම බලන කෙනෙක් ආවකට තියෙනවද ධම්මාධිපත්‍ය? මේ සමාධියේ අත්තාධිපත්‍ය තියෙන්න පුළුවන්, ලෝකාධිපත්‍ය තියෙන්න පුළුවන්. සංස්කාරයන් නිරවුල් අනිදුක්ඛනාත්මයෙන් තේරුම් නොගන්න තාක්කල් කවුරුවත් ගාවා ධම්මාධිපත්‍ය තියෙන්න බෑ. මට ඕනේ ඒක ඇති කරගන්න. මේ මට ඕනේ ධම්මාධිපත්‍ය ඇති මිනිසුන් ඇති කරගන්න. ධර්මයේ ආධිපති කොටගෙන හිටිනා. එතකොට මේ කියන ධර්මය සහ අධර්මය කොහෙද තියෙන්නේ? පනපතේ පොත්ගලේ ත්‍රිපිටකේ බඹයක් පමණ ශරීරයටත් වඩා ස්කන්ධ පංචකය තුල කියන්නේ. ඒ මොහොතේ හටගන්නා ස්කන්ධ පංචකය තුල ස්කන්ධ පංචකයයි බඹයක් පමණ ශරීරයේ ජීවත් කරන්නේ. බඹයක් පමණ ශරීරයේ ස්කන්ධ පංචකය නොවේ. අභ්‍යස්තන ශරීරයේ ස්කන්ධ පංචකේ නම් රූප නම් දෙවියන්ට මේ රූප නැහැ. බ්‍රහ්මෙන්ට මේ රූප නැහැ. එතකොට හතරද ස්කන්ධ තියෙන්නේ දිව්‍ය ලෝකේ? රූපී අරූපී බ්‍රහ්ම ලෝක ස්කන්ධ හතරද තියෙන්නේ? සියලු සත්‍ය ස්කන්ධ පහෙන් යුක්තයි නේද? එතකොට එහෙනම් රූප තියෙන්න ඕන නේද? ඒ රූප කියන්නේ වස්තාර ආදිකවල එකට ගෑනේ. එහෙනම් මේ වස්තාර නෙමෙයි හඳලා තියෙන්නේ. අන්න ඒකයි මේ රූපේ මම කියලා ශරීරයට ගස්ති වැරදි භාවනාවක්. එතනින් එහාට මම බල නැත්තේ තනසීම නැත්තේ යන්නේ. මේ දැන් මම දෙන්නේ මොකක්ද? රූපේ මම. රූපේ කියන්නේ හැකම් වෙන රූපේ අරමුණ. මේකේ වෙලාව ගියත් තියෙන එක පැහැදිලි කරගන්න වෙලාවක් නැතුව යනවා නැත්නම් ඒක මට අදගස්සයි. නමුත් ඒක තව ගැඹුරු වැඩි. ඒකයි ගන්න නැත්තේ. අපි තවත් දවස්වලදී වෙන කතා කරමු. අපි පොතේ තියෙනවා මන 15ක් නාම දේශන ගත කරලා ඔබ වෙන්නේ. මේ හතර වෙන්නේ. පිළිවෙලින් යන්නේ කියන එක අදමම පන්සලේදී කියවන්න මේ කියන්න කවදාන හතක්වත්. අදන් ලක්ෂණ බණක් කියව මේ පන්තන් දුන්නු. අතිශයදාම් පිටයි ගැඹුරුයි ලක්ෂණයි ප්‍රියයි. තව මොකදන් දෙවි ඉස්සලා කීපයක් කියන්න තියෙනවා මේ වැරදි දැන් එකක් තියෙනවා. මම කියවට නෙමෙයි ඔබ තේරුම් ගන්න තේරුම් ගන්න මේ වරද නිවැරදියි. එතකොට රූපස්තම්භය කියන්නේ ඇහැට පේනකොට මොකද්ද? රූප රූපය. කනට ඇහෙනකොට මොකද්ද? ශබ්ද රූපය. නාසයට දැනෙනකොට මොකද්ද? ගන්ධ රූපය. දිවට දැනෙනකොට රස රූපය. පහසට දැනෙනකොට පොත්හබ්බ රූපය. අරමුණු වෙනකොට මනෝ රූපය. ඒ රූපය නෙවෙයිද ඔබ වේදනාවෙන් නිදින්නේ? සතර දුක් වේක්ෂාවෙන් හතරාන්තර වශයෙන් බෙදාගෙන මේ රූපය ශරීරයේ ගත්තොත් වේදනාවට විඳින්න දෙයක් නෑ නෝ නේදවක කිව්වා ඔයගොල්ලෝ. නමුත් විඳින්නේ රූපයයි. පටවියාපෝසේජ රූපකට ගත්තොත් වේදනාවට විඳින්න දෙයක් නෑ ආන්න ධර්මයේ වලිගේ පැගුණ එක තැන. නමුත් අපට අරමුණ නම් රූපේ ඒක අපි විඳිනවා. හොඳයි නරකයි හතරාන්තර ආදී වශයෙන්. තමයි අපි ඒක විඳිනවා. සිය රසක් අපේ රසක් පස්සේ. ඒකත් අපි දැනෙනවා. දන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන තුන තුල තමයි පහතුන තමයි තුල තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන්නේ. පස්සට කියලා ඉඳ කරන් වල දේවල් කරන වල නොවේ. ස්කන්ධ පංචකය තුලයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බව සහ නිත්‍ය දුක්ඛ අනාත්ම බව තියෙන්නේ. නිත්‍ය දුක්ඛ අනාත්ම කොට ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ දාල ධර්මයේ උන්ට අවතීර්ණය වෙන්න තව බැරි වෙලා තියෙනවා. ඒකේ මේක තව වචනෙන් පාඩම් වල අරනවා නම් අපිට දැක්කේ නැහැ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන්නේ ඔන්නයි අනිත්‍ය දුක්ඛානාත්මය දැක්ක දවසට බුදුන් මෙතන පකින්න පුළුවන් වෙනවා. හරිද? එතකොට මෙන්න මේ අර අවසන් කතාව ආයෙත් කියන්නද මේ හුඟ දෙනෙක් පළවෙනි ධර්ම දේශනාවට කිව්වේ නෑ නේද? කිව්වද? අර අනුරාධපුර ප්‍රේත කොහෙද එහෙම ගිහිල්ලා පූජාවකට එහෙම ගිහිල්ලා ඉන්න කට්ටිය අඳුරේ කිව්වා. අනේ මම අහන්නම් කතාව. එතකොට කියන්නේ මතකයි කියලා. අර අර මේ උපාසකයන්ව ආශිර්වාද ඉස්සෙනකොට නවා දැන් පොළව හදලා දීලා කරපු වැඩේ අතට ගන්නවා සාහල තිනවනවා. අත උස්සන් සාහල තිනවනවා. මෙතෙන්ට එනයි මාරු වෙනවද මන් දන්නේ නැහැ වාදෙන් මාදේ. ඔක්කොම ලැකකින් කියලායි මම කතාර කියලා යන්නේ නෝන. ඇයි? ඔතනක් තියෙන පොඩි කැරීච්ච වලියක් ඒකල ඉගල යන්න. හොඳ තහදන්නේ. ඔය වගේ සද්ධාවන්ත උපාසකම්ම කෙනෙක්ට හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ ස්වාමීන් වහන්සේලා විස්නම ධර්මයේ ඉගෙනගෙන විවේක තැනකට වඩිනවා. අනේ බුදු දිසකේ ධන ගහලා වැඳලා ආර්යයන් වහන්සේලා කොහෙද වඩින්නේ කියලා ආදරයෙන් අහනවා. අපි මේ තැන තුනක් හොයාගෙන යනවා විවේකව ඉන්න. මණිගම හරි විශාලයි මට ගොඩක් නෑ ඉන්නවා. ගමිනියක් ඉඳ තියෙනවා. අනේ උපාංගල ප්‍රවස්තරින් තෝන්නේ අපි ආරාධනා කරනවා මේ. අපි දෙවාරාත්‍රි දෙනසුන් හදලා දෙන්න. අම්මා ගමට ගිහිලා නෑ දැයි ඉන්න කියලා ඔක්කොම කැටි පොරව උදළු මේවා රබලාලා රීප්ප ගේන්න කියලා ඉතා ඉක්මනින් දින ගණනක් කරනවා. හැදුව මොකද්ද? එනසුන්. අම්මා මලු කියමු. දිව අයිස්ථාන කියමු. නානසාලා කියමු. පැච්චි කොට කියමු හැම දේවලම. අදලා උන්වහන්සේලාට පූජා කරලා බලා ගන්න කැපලා වෙස් කියලා නෑදෑයෝ අම්මා ගමට ගියා. අම්මට හිතෙනවා මොකද දැන් මේ ආයෙ කරන්නේ කියලා බලන්න. ඒ කාලෙදි පිටස්සක් එකක් හරි කෝටියක් අරන් එන්නේ අපි ගන්නේ අපේ ගන්නේ නේද? ඉලක්කත් එකක් අරන් ඇවිදින් ආර්යයන් වහන්සේලා කොහෙද කියලා අහලා කැපකරු ආයතනගෙන උන්වහන්සේ තම තමන්ගේ පෑන් වල ඇති. මේ කතාව මම කියන්නේ මට එක දෙයයි එකෙන් ගන්න තියෙන්නේ. ඒක කියන්න මම එක ගන්න. අනේ මට දකින්න ආසයි. එහෙනම් කැදෙවිදී ගෙඩිය ගහන්නකෝ. ගෙඩිය ගහපම උන්වහන්සේලා පිට වෙනා පාරවල් තියෙදී එනවා. අම්මට දුක හිතෙනවා. අනේ පාරේ එනකොට වෙලේ නියරදිට හරිය ලස්සනයි ඉස්කනයි ගම පිටපස්සේ ආවේ. දැන් නලක්වත්. දැන් මේ මොකද ඒකට තරහ වෙලා තමයි දැන් පෑන් වලින් ඉන්නේ කියලා තමයි හිතන්නේ. නමුත් එහෙම කිව්වේ නෑ ඇහැරුවේ නෑ හිතුවා විතරයි. සද්දා වැඩිකමට නොදන්න කොහොමද විරම්පසනික වරඳලා ඉන්නේ තමන් හොඳ ප්‍රශ්නයක් ඇහුවා. මොකද ඔබ වහන්සේලා තැන් තැන් වලට එලා කරන්නේ? ස්වාමීන් වහන්සේලාගේ නායකයාවි ඉස්සෙල්ලා කිව්වා අපිට මේවා හදලා දුන්නේ අපි මෙලොවට ටික කරාම නෙවෙයි එනිසා අපි අප්‍රමාද වෙමු කියලා ධර්මයේ හැසිරෙන්න ගියා. උන්වහන්සේම කියනවා අපි මහාන කම් කරනවා. දැන් දැන් මොකද මහාන කම් කරනවා කියන්නේ? පිළිගමු වඩනවා. අන්න සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. දැන් මම මෙතනයි ඕගොල්ලන්ට තර්ක ඉදිරිපත් කරන්නේ. ඔබෙන් නැහුවොත් ඔබේ මධ්‍යස්ථාන වල සංසාරයෙන් නැහුවොත් ඔබවද කරන්නේ කියලා මම ආනාපාන සතිය. මම එදී ආවපද. මම මෛත්‍රී භාව. මම විහෙතුල් භාව. මම දිස්තුනතේ. ඈ මම මොකද්ද කායන වර්තනාව. එක එක භාවනාය දෙකන. මේ සිස්තනා වහන්සේම කියේ අපි සිල කොණු වඩනවා කියලා අරුණාම එක එක භාවනා තිබුණේ නෑ නියයි. අම්මා නෝ ඒ මානකම අපට කරන්න දෙයි. දැන් අපි කන්නේ ඒකයි දැන් ඒ ගාම ඉර කැටික තාර අම්මට විවෘත කරගුවයි කියලා. ඒ මාන කරනවා එහෙමනේ නේ? කොහොමදනේ? ආයෙත් කොහොමද මාන දොස්තර දෙනවා. එහෙනම් කියා දෙන්න කොහොමද මාන කරන්නේ? අන්න මේ මම කර කියනවා වගේ බොහොම මානසිකලා රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය තුල මම වගේ මගේ ආත්මයකට දැනීම තුළ ආත්ම දුක්ඛිත දැනෙන හැටි සපෞතින් ගැස්සෙමින් සතර ඇවිදින හැටි නෝනින් අනිසුකානාත්මයෙන් දැනීම තුළ හේතු ඵල උපදම හේතු නැතිවීම තුළින් කර්ම හේවෙන හැටි කියලා දුන්නා. එරුම් ගත්තාම්මා මට කාරෙන්න ඕන මගේ ඉස්සෙක් කවන්න කියේ නැහැ. ගෙදර ගියා. පාල් කරන්නත් දර පලන්නත් ඔයන් හිතවන්නත් කොල්ලතු යන්නත් ස්වාමියාගේ යන කරන්නත් දරුවන්ගේ යන්න හොදන්නත් ඒ රැගෙ හැම නතර වුණා කියලා නැහැ. මොකද අපේ කට්ටිය අපේ තැන් ඉන්නවා මේවා කරලා ගියාම බරක් සාල්නා කරන්න බෑ කියලා. වෙනම ලෑස්ති ඉන්න සාල්නා කිරුළු. එහෙම කලේ නෑ ඒ අම්මා. අම්මා කලේ මහානකම ගෙදර ඉඳගෙන ආමතුරු කලේ මහානකම ගෙදර ඉඳගෙන මොකද්ද මහානකම? තේරුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොවනින් දැලීම. අම්මට අරමුණ හම්බුනේ බාහිර සමාජයේ ගැටෙනකොට. ආමතුරුන්ට අරමුණ හම්බුනේ එතන ඉන්නකොට. ආමුණ්ඩන් හම්බුනා අරමුණ ආදරේ කෝණ දෙන්න. ආමතුරුන්ට ඉස්සල්ලා අම්මා මොන දීලා. සතරදාගාමි අනාගාමි උනේ අම්මා අන්නාට ඉස්තර වෙලා. සතරම අත්නාවේ මාතික මාතාවගේ කතාව මේක තියෙන්නේ බලාගන්න ඕන නම් තියෙන තැන. මම මේ නිසා මේ සමාජයේ තියෙනවා ධර්මයේ තේරුමෙන් පස්සේ ස්ත්‍රියට එක භාවනාවක්, පුරුෂයෙකුට එක භාවනාවක්, ගිහියන්ට එක භාවනාවක්, පැරිස්සන්ට එක භාවනාවක් යනු විද්‍යාවකි. එසේ විය නොහැක. හැමෝම වැඩි එක භාවනාවක්. ඒ තමයි පිළිකුණු වඩනවායි කියන්නේ. ඒ මුදුන් නැලි කළ දෙය. මුදුන් නැලි කළ දෙය එළිවෙන්න පෙර අනිත් අයට ඊට කරහිත පුතාස්තු වරන විලක්ෂණේ තිබුත් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ආනාපාන සතියට යවපතනාරි පාටිනාරි අවදි කර්මස්ථානාරි මොනවා හරි වදලා කෙලෙස් යටපත් කරගත්තා. ඒ කෙලෙස් යටපත් කරගැනීම තුළ ඔවුන්ට හම්බ වුණා වෙනස් පැතකන. මේක විසඳුන හැටි මට කියන්න අද වෙලාව නෑ. තව දවසක් මම මේක ගන්න. ඔවුන් ඒවට රැවටුණා සැලසීම කියලා. ඔවුන්ට කාමය අරමුණු වෙනුවට රූපී ධ්‍යාන මම වටපත් වුණා. අරූපී ධ්‍යාන මම වටපත් වුණා. එයින් තාරාසියාවට මුදුර දෙන්නේ තුන්දෙනෙක් පහල වෙන කල්නේ එන්න බැරුව දුෂ්ට වූ ස්තනයක සායිති වුණා. අපන්නේ කල කියලා කියන්නේ දුෂ්ටස්තන. අපට නෙවෙයි. වැරදි කියතනයි. ඇයි? පිළකෝ තේරුම් ගත්ත නැති බැරි. එහෙනම් පෙරස්තනයේ තේරුම් ගත්තාම අනිත්‍යකනාන් වශයෙන් බලන එකට කියනවා යෝනිසෝ මානසිකාරය. ඒක දන්නේ නැති කිසිවෙක් තාම යෝනිසෝ මානසිකාරයක් නැහැ. ස්තන්න පහේ පහද ඇති වෙන නැති වෙනකොට මේක බලනවට කියනවා ධම්ම අනුධම්ම ප්‍රතිපදා. ඒක තේරුම් ගත්ත පුද්ගලයා අරමුණෙන් අරමුණට නැරෙනවා. අරමුණෙන් අරමුණට ඒ පාදයට මුලින්ම අහුවෙනවා. නමුත් පස්සේ බලනකොට සිිතේ දැකීමම ආනන්ද සූත්‍රයේ කියන කරලා තියෙනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් එහෙනම් මෙන්න මෙහෙම බලනවා නම් තමයි ඒ පුද්ගලයා ප්‍රායෝගිකව ක්‍රියාවෙන්ම සම්මන්තරණං ගච්ඡාමි කියන වචනේ අර්ථය තමන්ගේ ජීවිතේ පාවිච්චි කරන්නේ. ධර්මය දුකින් මිදීමට උත්තරණ කර ගන්න ලබනවා. එහෙනම් කවුද අපේ අතුර? අප නොදැනුවත්ව රැස් කරගත්තා වූ විවිධ චරිත ඔස්සේ අප රවස්තුම ලබන මම නම් වූ මුලාව. ඒ අර නම දීපු පුද්ගලයා නෙමෙයි මතක තියාගන්න එයා ඉන්නවා. නැත්නම් අර මම නම් වූ මුලාව දෘෂ්ටිය. අරමුණ අල්ලගත් තමයි මේ මම හැදෙන්නේ. අරමුණේ මම ඉන්නේ. කෙනෙක් නෙමෙයි. ඒකයි මගේ ආ. තමයි මගේ මගේ ආත්මයේ වශයෙන් බලලා කවදාවත් බුදුහාමුදුරු ළඟින් තාම වෙන්නේ නැහැ. යෝදාන් මාස්ටර්ව හම්බවෙච්ච කියන්නේ අන්නේ ඒකයි. එහෙනම් අපි මේක තේරෙන තුරු අපි මොකක්ද ගන්න ඕනේද? බණහන්. ඒකයි මම කියන්නේ මගේ ධර්ම මං අවුරුදු 6ක් කාලා මට ඊටවඩා ඉස්සරහට එන්න හම්බුනා. මේ වනවිට මේ ධර්ම ශාලාව තුළ තියෙනවා මගේ පළවෙනි සාදේශ ධර්ම දේශනාවල CD. තුන්වෙනි දේශනාව එතුමන්ගේ ෆෝන් එකට මම දුන්නා. අර බ්ලූටූත් යටතේ එතුමන්ට කිව්වා මම පුළුවන් නම් CD ගන්න එන්න. එතකොට ඒ මාව මෙතෙන්ට යමු කර මෙතන හිල් සමාදන් වෙන මම කලබල කරන කරුණ මාත්මේ කොටන වාඩිලා ඉන්නවා ඒ මාස ආයතන විදිහේ දිලිසක් ඉන්නවා තවත් ආයතන දරුවෙක් එක්ක සමාන අම්මත් ඉන්නවා මම දැක්කා පනහන්ත නම් වෙනවා අද බනහලා ගිහිල්ලා ආය ලබන කොටයි මෙතන ඉඳගෙන නම් මේ වැඩේ වෙයි කියලා මම කියන්නේ අටු ගානේ මම තවකට පැය දෙකක්වත් මගේ බන ආපහු අහනවා එකමක මේ සාක්ෂියේ තියෙන එක ශ්‍රාවණය කරලා නැත්තම් සීදී තත්තාලා නැත්තම් දිවිදී තත්තාලා නැත්තම් කැතත් තත්තාලා ඔබට ඒ සදා යමකට පොළොරි නම් මේ සීදී එක අරගෙන සීදී ගහලා දෙන්න නොමිලේ සත්තදන් ඒක කිසි විට කර ධර්මයේ බෙදා දෙන්නේ චේතනාවෙන් දරන විට පරිවර්තන මේ වැඩේ කරන්න යන්නේ තා මගේ ප්‍රතිපත්ති ආයෙත් තම තියනවා පන විකුණනෝ නොලැබේ. ඊළඟට මම ලබන සාරි මේකක් දෙනවා දෙන්න. එහෙම නැත්තම් CD කියන්නේ දුලබ දේවල්. පරිසර වෙන රුපියල් 30ක් කියලා ගත්තනම් ගන්න පුළුවන් ඒවා ගොන්න රුපියල් 50ක් කියන්නේ 256කට වඩා කක් තියෙනවා ආයලා. එහෙම අහන්න පටන් ගන්න. මේ අහන්න පටන් අරගෙන මේ වැරදුන තැන මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ අපට බුදුහාමුදුරුවෝ මේ අපට දේශනා කළා. එහෙනම් අත්තාදිපත්‍ය තුළ දැනපීම තියෙන්න පුළුවන්. ධර්ම ලෝකාදිපත්‍ය තුළ දැනපීම තියෙන්න පුළුවන් 16 වෙන එකේ නැත්නම් එකක් නැහැ. හැබැයි ධර්මාදිපත්‍ය තුළ තමයි 16 15 දැනපීම තියෙන්නේ. ඒ සඳහා ඔබ තේරුම් අරගෙන මේ අර අම්මකලා වගේ ඒ බුදුචානන් වහන්සේ වදාළ ඇඳුම මාරු නොවන මහානගමට අවතීර්ණය වෙන්න ඕන. ඇඳුම මාරු වෙලා ඉන්න අපි එකේ ඉන්න ඒක ඇතුලක් අපිට නැහැ. ඔබ අතරත් එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන් පාර සාදා දෙන්න ඒක සදා එනවා නම් පරම්පරාවෙන් බන්දලක් හම් වෙනකම් ඒක අයිති කරගන්න ඉන්නවා නම් හරි ආචාර්ය පාදයක් ගන්න ඉන්නවා නම් හරි ඒක දෙන්න ඕනේ නැහැ. මේ සදා එනවා නම් මේක තාවත කරවන්න. නැත්නම් ඔතනම තියෙන අම්මගේ තාත්තගේ ඥාතියන්ගේ සුදම් පිටු කරගෙන අවුල් පාන්සල් වෙලා සුදු දරුවන්ගේ දියුණුව ඇති කරලා සාමයෙන් සමගින් සමාදානයෙන් සමර්ථ වංචා නොකරනේ ඇතුළත කාරණේ දකින්ද ඉගෙන ගන්න. ඒක තියෙනවා ප්‍රමෝෂන්. සෝවාන්, චතුර්ථගාමි, අනාගාමි, අරියක් උත්පත්ති. පිළිවෙලින් නම් වෙන්නේ යනවා. ඉතින් කියන්න තියෙන්නේ වැස්සක් ඔරලෝසුව කැරකිලා ඉවරයි. අතරින් ටිකක් වෙන වෙලාවට ඇවිදින් තියෙන්නේ. තවත් දවසක මේ කරුණු තවස්ථාකාරයෙන් පැහැදිලි කිරීම සඳහා පාස් හමුයු. වැස්ස පොඩ්ඩක් සාදාලා වුණා. අයියෙන් කතා කරාම මට උගුර අමාරු වෙනවා. මේ උගුර පැය හතක් දවසක් කතා කරන එකක් මේකට නිශ්ච ගානක් තියෙනවා. ඒ දිගෙන් එහා ගියොත් අමාරු. මේ වැස්ස නම් සාදාවා. අයියෙන් කතා කරන්න බෑ. බන අයියෙන් කියන්න බෑ. ඒකට ආදාන කතාවක් තියෙනවා. තොරයක් තියෙනවා. ඒ තොරේ කියොත් ඉතරයි ඒක බන වෙන්නේ නැත්තම් තනින වෙනවා. ඒ නිසා එහෙම කරන්න මම කැමති නෑ. ඒතරේ වෙනස් කරගන්න. මේ වෙනස අපි නැවත මුණ ගැසෙමු. බුදුහාමුදුරුවෝ පහළවෙන්නේ අපි වෙනුවෙන්. බුදුහාමුදුරුවෝගේ විශ්වාසය තියෙනවා කියන්නේ දුරු කියලා කෙනෙක් හිටියා කියලා කියන මේ උන්වහන්සේ වදාළ පළ පරිලෝක මෙලොව විශ්වාස කරන්න කියන. ඒ විශ්වාස කරන පයෙන්නල තින්න තාපත් දේවල් කරන්න. ඒකට මෙලොව වශයෙන් ආයු වර්ණ කරපල පරිලෝක වශයෙන් ආයු වර්ණ කරපල හම්බ වෙයි. ඊවන් මේ මම වෙන්නේ නැහැ. සන්නක්කේ සුසුවේ හම්බ වෙන්නේ නැහැ. අම්මෝ නම් සංස්කාරය නැරිසු තනස්මකෙන් තේරුම් අරගෙන තමා විසින් මේ සතර ගමනේ කරගත්ත මුලාව තමා විසින්ම දුරු කරගත යුතු වෙනවා. එහෙම කරන අය ප්‍රතිපත්ති පූජාවෙන් මුදුන් පුදන අය බවට පත් වෙනවා. ඒ අයට ධර්මයේ දැකීමෙන් මොහොතින් මොහොතේ මොහොතේ මුදුන් දකින්න පුළුවන් වෙනවා. අනිත් දුක්ඛනාත උනාට ආරමුණ එතන ධර්මයේ එතන බුදුන් දැක්කේ නැත්නම් එතන බුදුන් නැහැ. නිත්‍ය සුඛාත්ම නම් මෙතන ඉන්නේ දේව දාස බුදුන් නෙමෙයි. ආය අනිත්‍ය කනස්වාදෙන් දැක්කම එතකොට බුදුන්. සමහතින් මොකටද තමයි පුළුවන් වෙනවා ධර්මයේ දැකීමෙන් බුදුන් දැකීම. තාත්තේ කරගැනීම සඳහා ඔබට සත්‍ය ධෛර්යය, වීර්යය, උත්සාහය, ප්‍රඥාව ලැබේවා කියන සුභාසනෙ ප්‍රාර්ථනා කරමි. අදට කාල වෙලා ගතියට ගෙවෙන මොහොතින් ධර්මානුශාසනාව සම්පූර්ණ ලැබෙනවා. කතා කිරීමක් එක අපාදනිකා යැත්තේ හැම දිනකට පෙරවන්තරණයි කියලා කියනවා.